අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ජීවමාන කේසධාතුන් වහන්සේලා ඒකාන්තෙන් විරාජමාන වැඩ සිටින භාග්‍යතුන් වහන්සේගේ ඇවිලෙන චිතකයෙන් සරබු මහරහතන් වහන්සේ විසින්ම ලබාගත් උතුම් ග්‍රීවාධාතුන් වහන්සේ කාන්තෙන් විරාජමාන වැඩ සිටින ශ්‍රී සම්බුද්ධ ධාතුන් වහන්සේලා වැඩ සිටින ශ්‍රීමත් ගන්ධකුටිය, අපගේ මුනි රජුන් පළමු වතාවට ලක්දෙරණට වැඩම කොට සමාපත්තියෙන් වැඩ සිටි පුණ්‍ය භූමිය, උතුම් මියුගුණ මහා සේරදානන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සා. ඒ වගේම අපි නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා මයංගන මහසෑ විහාරාධිපති තැන්පත් අපගේ ගරු කටයුතු නායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මඟ පෙන්වීමෙන් මේ පින්කම සිදු කරන්නේ. නායක ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට මේ කටයුතු සඳහා ආශිර්වාද කරනවා. ඒ වගේම අපිට මේ උතුම් ධාතු ස්තූප ගැන විස්තර කියලා දීලා අපේ හිත පහන් කළේ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ, අපිට ශ්‍රද්ධාව ඇති කළේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ගුණ සෑයේ අනුහසින් මේ පින්කමේ අනුහසින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සා. ඒ වගේම වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයට මේ ගුණ සෑයේ පිහිට ලැබේවා. සාදු සාදු සා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි දැන් සූදානම් වෙන්නේ පහන් සිතින් සෑය වඳින්න ස්තූප වඳින විදි තියෙනවා. එතකොට එකක් තමයි පුද පූජා තැන්පත් කරලා වඳිනවා, අනිත් එක පහන් සිතින් වඳිනවා. පහන් සිතින් පූජාව තැන්පත් කරලා වඳිනවා. දැන් අපි පහන් සිතින් පූජාව තැන්පත් කරලා වැඳා, දැන් උතුම් සේරජානන් වහන්සේ ගැන සිත පහදවා පහදවා ඒ පහන් සිත පුදින වෙලාව මේ ගුණ සෑවරුණ. මේක මහා ශ්‍රීමත් කතාවක්. පිංගතුනි, මෙන්න මේ ලෝක සනාතන බණපදේ අසන්න. කුමද්ද මේ ලෝක සනාතන බණපදේ? මේ ලෝකේ කුසල් බලවත්, අකුසල් එච්චර බලවත් නෑ. මේක ලහරි ලස්සන බණපදයක්. ඒ නිසා මොකද වෙන්නේ, අකුසල් ටිකක් තියෙන කෙනෙකුට අකුසල් ගොඩාක් තියෙන කෙනාව පෙළන්න පුළුවන්. අකුසල් ටිකක් තියෙන කෙනෙකුට අකුසල් ගොඩාක් තියෙන කෙනා පෙළන්න පුළුවන්. අකුසල් ගොඩාක් තියෙන කෙනාට පව් වැඩි කෙනෙකුට පව් අඩු කෙනෙක් පෙළන්න බෑ. ඒත් කුසල් අඩු කෙනෙකුට කුසල් වැඩි කෙනා පෙළන්න බෑ. කුසල් වැඩි කෙනාට කුසල් අඩු කෙනාව යටත් කරන්න පුළුවන්. මම මේ කියන දේ ඔයාලට තේරෙන්න උදාහරණයක් කියන්නම්. ඒ තමයි පින්වත්නි, අපි කියමු තැබෑරුමක් දාන්න තැබෑරුම් කරුවෙකුට ඔන්න අකුසලයක් ඉදිරිපත් වෙනවා. සංසාරේ සුරා විකුණන්න. එතකොට ඔන්න මෙයාගේ අකුසලයෙන් මෙහෙවලා මෙයන් තැබෑරුමක් දානවා. තැබෑරුමක් මෙයා දැම්මට මේ තැබෑරුවෙන් බොන මිනිස්සු ඉන්නවනේ. අකුසල් වැඩිම තැබෑරුම්කාරයන්ට වඩා බොන මිනිහගේ. බොන මිනිහා නට්ටට බොනවා, වැටෙනකල් බොනවා, සිහි කල්පනාව නැති වෙනකල් බොනවා. තැබෑරුම්කාරයා බිව්වත් ගාන තේරෙන්ඩයි බොන්නේ. එයාන් සීකල්පනාව නැති වෙන්නේ. පවුල් අවුල් වෙන්නේ තැබෑරුම් කාරයාගේ නෙමෙයි, බොනේ කාගේ. ඇඳිවත ගැලවෙන්නේ තැබෑරුම් කාරයාගේ නෙමෙයි, බොනේ කාගේ. ඇත්තටම පවුකාරකම වැඩි තැබෑරුම් කාරයාගේද බොනේ කාගේද? බොනමිනියාගේ. අකුසල් වැඩි කෙනාව අකුසල් අඩු කෙනෙකුට පෙළන්න පුළුවන්. දැන් ඔයාලගේ කල්පනාවෙන් යොදවලා බලන්න. ඉස්සර ගණිකා මඩන් තිබ්බා. සමහර දේවා කරගෙන යන්නේ සමහරවට ස්ත්‍රියක්, ඒකේ අධිපති. ඈ ඔය කටයුතු කරන්නේ කොහේ හරි තවත් සසරේ කර්මිකින් බැටකන ස්ත්‍රීන් ටිකක් තමයි ඒකට යොදව ගන්නෙ. එතකොට මුදුලට විකුණෙන්නේ ඈලා. දැක්කද අකුසල් අඩු කෙනා අකුසල් වැඩි කෙනෙක් උපෙල නැහැටි. ඊට පස්සේ දැන් අපි බලන්නකෝ, දේශපාලනේ වුණත් එහෙමයි. ගහමරා ගන්නේ ගම්වල මිනිස්සු. අර මිනිස්සු යසට පුටු ඉඳගෙන එක තේක බොනවා. එතකොට අකුසල් වැඩි මේ මිනිස්සුන්ටයි. ඊට පස්සේ මම මේ කතාව කියන්න ගියේ මිනිස්සුන්ට හරියට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි, අමනුෂ්‍ය ප්‍රශ්න. යක්කු ප්‍රේතයෝ මිනිස්සුන්ව පෙළනවා. එතකොට එහෙනම් මේ මිනිස්සුන් යක්ෂයෝ ප්‍රේතයෝ පෙළන්නේ ඒ අමනුෂ්‍යයාට වඩා මිනිස්යාගේ කර්ම ශක්තිය බලවත්. මිනිස්යා පිනෙන් බලවත් නම් අමනුෂ්‍යයන්ට ඔහු පෙළන්න බෑ. මේකේ තියෙනවා අමනුෂ්‍ය ප්‍රශ්නවලට විසඳුමක්. ඒ අමනුෂ්‍ය ප්‍රේතයෝ යක්ෂයෝ නාගයෝ භූතයෝ අපිව පෙළන්නේ අපේ කර්ම ශක්තිය, අපේ පුණ්‍ය ශක්තිය හීන නිසා. ඒ නිසා පින්වත් දරුවනේ, පින්වත්නි, අමනුෂ්‍ය ප්‍රශ්නවලින් බැටකන අය අමනුෂ්‍යයන්ට ආඩාපාලි කියන්නේ නැතුව තමන්ගේ පින්නම බලවත් කරගන්න ඕන. ඒ සඳහා මේ ධාතු ස්තූප තියෙන්නේ. ඒ සඳහා තමයි මහා බෝධි තිබෙන්නේ. වැඳ වැඳ පුද පුදා බුදුගුණ කිය කියා පුණ්‍ය ශක්තිය බලවත් කරගන්න ඕන. ආන්න එදාට තමන්ගේ පින්න බලවත් වුණාට පස්සේ පින්න බලවත් කෙනෙක්ව අර අමනුෂ්‍යයන්ට පෙළන්න බෑ, අත්හරිනවා. ඕක තමයි ස්ථිර විසඳුම. ස්ථිර විසඳුම. කුසල් එහෙම නෙවෙයි. කුසල් බලවත් අය කුසල් අඩු කෙනෙකුට පෙළන්න බෑ. ඉනිසං කුසලේ කොයි ලෝකෙත් ශ්‍රේෂ්ඨයි. මනුස්ස ලෝකේ අධික කුසල් කරලා බලවත් කුසල් කරලා අතිශයින් බලවත් කුසල් කරලා දෙව්ලොව උපදිනවා එක්තරා දෙවියෙක්. ඔහු අධිකව කුසල් කරපු කෙනෙක්. කොච්චර අධිකව කුසල් කළාද කියනවා නම් ඔහුගේ කුසල් බලයෙන් බ්‍රහ්මයන්ගේ පටන් සියලු දෙනා ගන්න පුළුවන් අල්ලට. ඔහු ඒ දෙව්ලොව ඉපදුනාට පස්සේ අතිශයින් චිත්ත විපරීත වුණා, දෘෂ්ටි විපරීත වුණා. ඔහුට කියනවා මාර්යා කියලා. පව් කරලා ඉපදිච්ච කෙනෙක් නෙවෙයි. අධික කුසල් ශක්තියෙන් ඉපදෙනවා, එහින් විපරීත වෙනවා. නපුරු තැනක ඉපදුණා. එයට උපමා කතා කොමටද? පින්වත් මහණෙනි, මිත්‍යා දෘෂ්ටිකයාට උපත් දෙකයි, නිරයෝ තිරිසන් ලෝකේ. මිත්‍යා දෘෂ්ටිකයා උපදින්නේ මනුෂ්‍යෙක් වෙලා. එහෙනම් මනුලෝ ඉපදුන සියලු මිනිස්සු උපදින්නේ කුමක් මුල් කරගෙනද? සම්මාදිට්ඨියක් මුල් වෙලා. එනමුත් සම්මාදිට්ඨි මුල් වෙලා ඉපදිච්ච මිනිස්සු අනේක ප්‍රකාර මිත්‍යා දෘෂ්ටි වැළඳ ගන්නවද නැද්ද? අන්න ඒ වගේ මිත්‍යා දෘෂ්ටි පතුරන මහත් බලවේග බවට පත් වෙන්නේ නැද්ද මනුස්ස ලෝකේ? අන්න ඒ වගේ. ඒ නිසා ලෝකාධිපති කෙනාට පුළුවන් තමන්ගේ බලය වැඩි නිසා බ්‍රහ්මියෝ අල්ලන්න පුළුවන්, දෙවියෝ අල්ලන්න පුළුවන්, සියලු සේනා අල්ලන්න පුළුවන්. ඔහු එදා මහා බෝධිසත්වයන් වහන්සේ ගයාවේ වජිරාසනේ මත වැඩ ඉඳිද්දී බෝධිසත්වයෝ පළවාරෙන්ද මහා සේනාවක් ඇටුවාවේ. ඒ සේනාව සුළු සේනාවක් නෙවෙයි, මහා සේනාවක්. බ්‍රහ්මයොත් අහු වෙලා, හොඳ දෙවරුත් ඔහුගේ දැහැනට අහු වෙලා, සුර අසුර සේනා ඔක්කොම එකතු වෙලා එක තැනකට සුළු පිරිසක් මහා බෝධිසත්වයෝ වටා වජිරාසනේ ළඟ ඉන්නවා. අර පැමිණි සේනාව සංඛ්‍යාවලින් කියන්න බෑ, අසංඛ්‍යයයි අප්‍රමේයයි. බෝධිසත්වයෝ ළඟ බෝසෙවෙනේ හිටපු පිරිස ගණන් කරන්න පුළුවන්. එනමුත් අර මහා සේනාව දකිනකොට දෙවියන්ගේ සිහි විකල් වුණා, බ්‍රහ්මයාට ධ්‍යානය අමතක වුණා. කිසිවක් කිසි කෙනෙකුට සිතාගත නොහැකි එසැනින් සියලු දෙනා අතරදහන් වෙලා ගියා. භාවනාවට අසුන් ගත්තා පමණයි මහා බෝධිසත්වයෝ බෝසෙවෙනි තනි වුණා. අසංඛ්‍යය ප්‍රමේය මහා සේනක එතන හිටියා යක්ෂයෝ. ඒ යක්ෂයන්ට පුළුවන් මෙහෙම මිනිස්සෙක් කර ගුලි කරලා යුෂ කරලා බොන්න පුළුවන් එක අති. එවැනි යක්ෂයෝ කෝටි ගාණ මහා දෙවන්ත ශරීර තියෙන, දත් එළියට පැනපු මිනිස්සෙක් දුටුවොත් සිහි විකල් වන යක්ෂයෝ කෝටි ගාණ. ඒ යක්ෂෝ වෙඩිපුරම හිටියේ මේ. මම මියගුණ සෑයේ කතාවට ආරම්භය මේ කියන්නේ. මිනිස්සු මෙහෙම අරන් යුෂ කළා බලව කෝටි ගාණ. ඔබ තනි කෙනෙක්ව ඉඳිද්දි වැරියෝ නැහැ, එක ගෙදර ඔබ ඉඳිද්දි ගෙදර ඔක්කොම ඔබට චෝදනා කළොත් බැන්නොත් ගහන්න ආවොත් ඔබ කොච්චර සලිත වේවිද? ඔබ ආදරෙන් ඉන්න කෙනෙක් ඔබට ඇඟිල්ල දික් කළොත් ඔබ කොච්චර සලිත වේවිද? මුළු ගමක්ම ඔබට විරුද්ධව කතා කළොත් ඔබ කොච්චර සලිත වේවිද? ඔබට විරුද්ධව චෝදනාවක් සමාජ මාධ්‍යයේ ගියොත් ඔබ කොච්චර සලිත වේවිද? එහෙනම් කෝටි ප්‍රකෝටි අමනුෂ්‍යෝ බෝධිසත්වයන්ට පෙනෙන්න එද්දී බ්‍රහ්මයාට ධ්‍යානය අමතක වුණා. දෙවරුන්ගේ ශ්‍රද්ධාවට වෙච්ච දෙයක් නැතුව ගියා. දෙවරුන්ගේ සිහිය විකල් වුණා. එනමුත් ඒ සියලු දේ දැක දැක සිතේ අල්ප මාත්‍ර කම්පාවක් නැතුව මගේ මහා බෝධිසත්වයෝ කරුණා මෛත්‍රියෙන් ඒ දෙස බලා හිටියා. හිත සලිත වෙන්නේ. දැන් මට කියන්න, මේ ධ්‍යාන ලබලා නෙවෙයි, මාර්ගඵල ලබලා නෙවෙයි, දස සංයෝජනයන් සහිතව වජිරාසනේ ඉඳගෙන සිටින අසුන්ගෙන සිටින මහා බෝධිසත්වයෝ තවම කෙලෙස් සහිත කෙනෙක්. මහා බ්‍රහ්මයාගේ ධ්‍යානය අමතක වෙද්දී දෙවිවරුන්ගේ සිහි විකල් වෙද්දී මහා බෝධිසත්වයෝ අකම්පිත හිතෙන් කරුණා මෛත්‍රියෙන් ඒ සේනාව දෙස බැලුවා කියලා යමක් ඇද්ද? ඒකාන්තයෙන් අපගේ මහා බෝධිසත්වයෝ සම්බුදු බව නොලබාම කෙලෙස් තියෙද්දීම තුන් ලෝකෙටම අග්‍රයි. ඒකාන්තෙන් අග්‍රයි. කෙලෙස් සහිතව සිටියේදීම ඊසියල් ඉදිරියේ අකම්පිතව සිටියා කියලා යමක් ඇද්ද? සම්බුදු බව නොලබා තිබියදීම මහ බෝධිසත්තු ඒකාන්තේ මහ වීරයි. මහාවීරයන් වහන්සේ දැන් කියන්න, මරුම් පෙරදුවේ අපේ මහ බෝධිසත්වයෝ කෙලෙස් සහිතව තියෙද්දී බුදු වෙලා නෙවෙයි, ඊට පස්සේ සම්බුදු වුණේ. දස සංයෝජන තියෙද්දින් තුන් ලෝකෙට අග්‍රයි නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන කවර කතාද? අපේ බුදුරජාණන් වහන්සේ දෙවියන් බඹුන් සිහි විකල් වෙන වෙලාවේ අකම්පිතව කරුණා මෛත්‍රී හිටියා. අකම්පිතව හිටියා. එනිසා එදා ඒ යම් තාක් නිරේවල් වල ලෝදි ඇද්ද, ඒ ලෝදි සියල්ලම බෝධියට හලලා තිනවා. මහා බෝසතුන්ගේ කරුණා මෛත්‍රී ඉදිරියේ බෝපතකට වතානේ වුණේ මල් වරුසා වුණා. කෙලෙස් සයිදව සිටියේදී තව ධ්‍යාන ලැබලා නැහැ, මගපල් ලැබලා නැහැ, මරුන් පෙරද පලා ගියා. ඊට පස්සේ සිතෙන් කළේ මහා බෝධිසත්වය තුන් ලෝකිට අග්‍රයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන කවර කතාද? ඒ මහා වීරයන් වහන්සේ සම්බුදු බව ලබා තුන් ලෝකේට අමාදං වස්සමින් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළා. දස මාර සේනාව ඉදිරියේ තුන් ලෝකයක් විකල් කරන මහා භයානක රූප ඉදිරියේ තාඩන පීඩන ඝර්ජන උපවාද අපවාද ඉදිරියේ අකම්පිතව සිටි ඒ මරුම් පෙරදූ මහා තථාගත බුදුරජාණන් වහන්සේගේ කාරුණික නිත්සඟලට අනේ මේ දිවේන පෙනුණා. එදා බුදුරජාණන් වහන්සේ උරුවේල කාශ්‍යප දමනය කරමින් සිටියේ. උරුවේල කාශ්‍යප දමනය කරන්න තථාගත බුදුරජාණන් වහන්සේ ඉරිදි පාතිහාරි 3000 ගණන් ප්‍රාතිහාරි පෑවා. ඉතින් ඒ ප්‍රාතිහාරි පාන අතරේ එක දවසක් උරුවේල් කාශ්‍යපට හිතුණා හිත දවස. එදා පොම්පෝය දවසක් දුරුතුමහි හෙට දවසේ මිනිස් ඔක්කොම එනවා උරුවේල් කාශ්‍යපට වඳින්න රහතුන් වහන්සේ නමක් කියලා. උරුවේල් කාශ්‍යපට හිතුණා මම මේ මිනිස්සු ඉදිරියේ ඉඳින් අර ශ්‍රමණයන් වහන්සේ ඇවිල්ලා ප්‍රාතිහාරියක් පෑවොත් එහෙම මේ මිනිස් ඔක්කොම කැඩිලා යනවා. දැන් මේ මොකටද මේ ලාභ මච්චරිය, කුල මච්චරිය, මාසුරුකම, තමන්ගේ පිරිස තවත් පිරිසකට තවත් කෙනෙකුට පහදී. අනේ ශ්‍රමණයා පැමිණෙන්නේ නැත්තම් හොඳයි. එදා බුදුරජාණන් වහන්සේ ඇත්තටම වැඩම කළේ නැහැ. උතුරු කුරු දිවයිනෙන් පිණ්ඩපාතේ ලබලා අනෝතත්ත්ව විල සමීපේ පෙන්වලඳලා බුදුරජාණන් වහන්සේ දුටුවා ලක්දිරණේ දා මහා යක්ෂ සමාගම. අපි මේ චිත්‍රවලින් පුංචි පුංචි යක්කු දැකලා අපි හිතනවානේ මේ යක්කු පළවා හැරීම කියලා. ওই චිත්‍රවල තියෙන යක්කු පළවා හරින්න දුම්මල ටිකකටත් පුළුවන්. එහෙම නෙවෙයි, අතිශයින් භයානකයි. ඒ යක් මිනිස්සෙක් ඒ යක්ෙක් දැක්කොත් එහෙම සිහි විකල් වෙනවා. මිනිස්සු මෙහෙම අතට අරගෙන මිරිකලා චුස බොන්න පුළුවන්. ඒ යක්කුන්ද ඒ යක්ෂයන් පිම්බොත් මහා සුලි කොනාටු හට ගන්නවා. අතිශයින් භයානකයි. උදාහරණයක් ගන්ට, එදා ගයාවේ බෝමුලට පැමිණිවුම් වගේ ඒ වගේ මහා සේනාවක්. ඒ පිරිස ඔක්කෝම එකතු වෙලා කතා කරපු තැන මෙතන. ඔක්කොම කතා කරපු තැන මෙතන. ඊට පස්සේ මේ මහා බලවත් යක්කු ඔක්කෝම එද්දී පුංචි පුංචි යක්කු ටික තැන් තැන් වල හැංගුණා. මේ පැත්ත පලාති නෑ. ඒ අය බය අතුයි. එතකොට මේ යක්ෂ සභාවට යාවෙවත් නෑ කියන්නේ ඒ ආපු නැති පිරිස කවුද කියලා කියන්නද? ඔය දැන් ඉන්න යක්කු, ඔය දැන් ඉන්න යක්කු ඔක්කොම එදා සභාවට ආපු නැති අය. ඇයි සභාවට ආවේ නැත්තේ? එන්න බෑ. ඇයි එන්න බැරි? එච්චර රෞද්‍රයි අර යක්කු. හැංගිලා හිටිය අනිත් අය. මෙතන තමයි ඔක්කොම ටිකේදා. අන්න බුදු කරුණාවෙන් දුටුවා. එදා හවස් කාලේ සියලු දෙනා එකතු වෙච්ච වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඉස්ලාම වැස්සක් එන්න ඇරියා. මහා වරුසාවක්, හද්දා වරුසාවක්, නොනවතින වරුසාවක්, කොයින් එනවදෝ සිතාගත නොහැකි වරුසාවක්, තැන් තැන්වලින් මහා ජලය ගලාගෙන යන වරුසාවක්. ඒත් වටපිට බැලුවා. ඒත් ඇති ගන්න හැමෝම්. හැබැයි ඒ ඇත්තන්ට තිබ්බා යමක්. ඒ තමයි මේ වරුසා මේ අහස වලාකුළු කටින් පිඹල යවන්න පුළුවන් ඒ යක්කොන්ට උන්ට පිඹින්ද වලාකුලක් පේන්නේ නැහැ. ඒත් වැස්ස වහිනවා. මම මේ යකුන්ගේ භයානකම කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉරිදියක් කළා කියනවා නවවිධ වරුසාව. නවවිධ වරුසාව කියලා කියන්නේ ගල් වරුසා. අහසින් ගල් එනවා, මේ හිස ළඟින් යනවා, වැදෙන්නේ නැහැ, හිස ළඟින් යනවා, නවතින්නේ නැහැ. ඊතල වරුසා මේ එනවා. එතකොට එහිට මෙහිට වැද්දෙනවා බයට. හැබැයි වදින්නේ නැහැ, හිස ළඟින් යනවා. පුදුම වෙහෙසක් දැරුවා කියනවා. හති දාගෙන තමන්ගේ ජවය අතිශයින් යොදවමින් ගැලවෙන්න මෙතනදී. ආයුධ තෝමර ආකාශින් වැටෙනවා. එහි මේ යනවා, හිස ළඟින් යනවා. ඇස් ලොකු වුණා, තෙටි ගත්තා. අධික සීතල දැනෙන්න ගත්තා. එචනියම මහා අන්ධකාරයක් පැතිරිලා ගියා. එදා ඒ රෞද්‍ර බව දෙවෙනි උනේ මේ මියුගුණු සෑයේ. එදා තිබ්බ රෞද්‍ර බව දෙවෙනි උනේ මාර පරාජයට. ඒක මිහිඳු මහරහතන් වහන්සේට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙතන සිද්ධ වෙච්ච දේ මොගලන් මහරහතන් වහන්සේට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක බුදු කෙනෙක්ම කරන්න ඕන. එච්චර භයානකයි. මේ ලංකාවට පු යක්කු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර අන්ධකාරය අතරින් මේ අහසේ මට හිතෙනවා අර රංකුතු තියෙන තැන දෝ කියලා. ආකාශය ඉල්ලිය පැතිරිලා ගියා. සඳක් පෑවා වගේ, ඉර මනලක් පෑවා වගේ. ඉතන එළිය තියෙනවා මේ අඳුරුයි. ප්‍රසාර යක්ෂයන්ට ආයුධයක් අතින් ගන්න හයියක් නැහැ. ඒවා වැටිලා දැම්ම. යුද්ධයකට යන්න කතාවක් නැහැ, වැටිලා. එකම සරණක් පිහිටක් හොයනවා. ඔවුන් සීලු දෙනාගේම අපේක්ෂා භංගත්වයට පත්වලා තිබ්බ අද ඉවරයි කියලා. උපන්තෙකට අවුරුදු කෝටි ගණන් ආයුෂ ඇති යක්ෂයන්ට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පටන් මේ යුගයේ දක්වා මේ ගණකඩ බොල් මහ පොළොව යොදුන් ගානක් ඉස්සෙනකල් එවැනි දෙයක් නම් ඕනේ නැහැ. ඒ මහා භයානක දේ ඉදිරියේ අර ආලෝකයේ දෙස බැලුවා. එතුලින් රන්වන් රුවක් පේනවා. කිව්වා යක්ෂය. ඔවුන් හිතුවේ තවත් යක්ෂයෙක් තමන්ගේ දිවයින ආක්‍රමණය කරා. කිව්වා යක්ෂය අපි යටත් වෙනවා. අපිට පිහිට දෙන්න කිව්වා. තව තවත් බැබලි වැඩි හිටියා. ඊට පස්සේ කිව්වා අපිට පිහිට දෙන්න අපි යටත් සියලු දෙනා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් බුදුමුව විවර කරලා කියන් හිටියා. යක්ෂිනී මට තැනක් ඕන. පත්ක දීලා ගන්න. මට ඉඳගන්න තැනක් ඕන. අපිව මේ බය අපි මේ මර බියෙන් අපිව මේ බේරගන්න මේ දිවයිනම ගන්න කිව්වා. නෑ නෑ පත්ක දීලා ගන්න තැනක්. වාඩි ගන්න තැනක්. නෑ මේ දිවයිනම ගන්න කිව්වා. ඒ යක්කුන්ගේ කටින්ම තුම් පාරක් මේ දිවයින දුන්නා. ඊට පස්සේ කිව්වා නෑ දැන් මම මේ අඳුර දුරු කළොත් ආයෙ ඔබ මට එරෙහි වෙයි. ඊට පස්සේ කිව්වා නෑ අපි සපත කරනවා අපේ මේ අන්ධකාරය දුරු කළා දෙන්න, මේ බය දුරු කළා දෙන්න, මේ දිවයිනම ඔබටයි. පින්තුනි බුද්ධ ශාසනයක් තියෙන කාලෙක විතරයි මේ භූමිය මේ ලක්දෙරණ මනුස්සාවාසය වෙන්නේ. ඒක ඒකාන්ත සත්‍යයක්. බුද්ධ ශාසනය ඇතුලේ ඉඳගෙන මිනිස්සු කෑ ගහනවා මේකට එක එක උරුමකම් කියලා. නෑ මේ භූමිය මනුස්සාවාසයකට හැදුවේ බුදු කෙනෙක්. ඒක ඒකාන්ත සත්‍යයක්. ඒ සත්‍යයට මේ භූමිය දෙස් දෙනවා. ඔන්න බලන්න බුදුවරුන්ගේ රහතන් වහන්සේලාගේ කාලේ තමයි රජගහනුවර මනුස්සාවාසයක් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ කාලේ ඉවරයි. දැන් රජගහනුවර ජනශූන්‍යයි. ඉන්දියාවේ කෝටි 100 ගානක් මිනිස්සු ඉන්න ඉන්දියාවේ රජගහනුවර ජනශූන්‍යයි. ඒ නිසා ලෝකේ කොහේ වුණත් මිනිස්සු ඉන්න පුළුවන්. බුද්ධ ශාසනය අතුරුදහන් වුණ ගමන් මේ දිවයින යක්ෂ භූමිය. අර යක්කුන්ගේ, මේ යක්කුන්ගේ නෙවෙයි. කාශ්‍යප බුද්ධ ශාසනය අතුරුදහන් වුණාට පස්සේ මේ දිවයින යක්ෂයන්ගේ භූමිය වුණා. බලවත් යක්ෂයෝ, අනක්ගුණක් නැති යක්ෂයෝ, දත් තුල් වෙලා දිව එළියට දාගෙන මිනිස්සෙක් නැවකින් හරි සේඳුනෝ ජර බරගාල කන යක්කු. වහල් යක්ෂණියෝ ලස්සන කෙල්ලන්ගේ රූප මවලා වෙරලා ඉනේ සක්මන් කොරකොරින්ට හදලා තිබ්බේ පිරිමි අද්දව ගන්නට රාත්‍රියට කනවා. අදෙහිම නෑ පන පිටින් ජර බරගාල මිනිස්සු කන යක්කු දෙන්නේ. බුදුරජාණන් වහන්සේ උන් ඉලෙව්වා. ඊට පස්සේ මගේ බුදුරජාණන් වහන්සේ ඒ යක්ෂයන්ගේම ඉල්ලීමෙන් එහෙම ආලෝකය ඇති කළා. පත්කඩේ ආකාශය ඇතුරුණා. එහෙම පත්කඩේ සමග බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මේ පුණ්‍ය භූමියේ අපි පින්වතුනි මේ දිශාවට පයක්වත් දික් කරන්න ඕනද නැහැ. මේ පුණ්‍ය භූමිය රංකොතු තියෙන තැනින්ම යට බුදු කෙනෙකුටම සැකසුණු භූමියේ පත්කඩේ ඉල්ලුණා. අර යක්ෂයෝ මෙහෙම බලාගෙන ඉන්නවා ඇස් ලොකු කරගෙන. ආලෝකය පැතිරුණා. ගස් කොළන් පෙනුණා. බුදුරජාණන් වහන්සේ පත්කඩෙන් ගිනිදැල් විහිදෙන්න සැලසුවා. ගිනිදැල් විහිදෙන පත්කඩේ දිගහැරි යනවා. ලංකාව තරම් පත්කඩේ ලොකු වුණාද, පත්කඩේ තරම් ලංකාව පුංචි වුණාද කියලා කියන්න මම දන්නේ නැහැ. ඒක ඊර්තියක්. මේ ලක්දෙරණේ අප මොනිදුගේ පත්කඩේ නොයසුණු තැනක් නැහැ. භූමිය සෙලවි ගියා. අර සීලුම යක්ෂයෝ පිටිපස්සට යනවා කෑ ගගා. උන්ට එක අඩියයි දෙකයි වෙරලට. උන්ට එක අඩියයි දෙකයි වෙරලට. මුහුදු වෙරල ආකාසයට රැල්ල ගහලා පලිංගු ප්‍රාකාරයක් වගේ ලංකාව වටා ඒ පැත්තට යන්නත් බෑ. මෙහින් ගින්න අලින් පරිංගු ප්‍රාකාරයක් වගේ මුහුදු රැල්ල උන්ගේ තිත රහිත වෙලා එපා එපා මෙහෙම දිවයිනක් එපා එපා කියලා අවසාන කැමැත්තත් හිතෙන් නැති වුණා කියනවා මේ භූමියේ රඳින්නේ යක්ෂයන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ හිතමයි හැදුවේ මෙහි යන්න. හදලා මීටත් වඩා යක්ෂයන්ට සුදුසු යම් භූමියක් තියෙනවා නම් ඒ ගිරිදිවයින ඔවුන්ට ලං කරලා පේන්න සැලැස්සුවා. තුරු ලංකාවේ වටේ කොතනක හිටියත් ඒ යක්ෂයන්ට පේනවාද දූපත කොහේ හිටියත්. ඒක දැක්ක ගමන් හිතුණා අන්න අපිට හොඳ තැන. මේක නම් එපා කියලා අන්න අපිට හොඳ තැන කියලා හිතෙනකොටම මෙතනින් අතුරුදහන් වුණ අර දූමී 15. දැන් මේ බලවත් යක්ෂයෝ ඔක්කොම යක්ෂණියෝ පැටව් ඔක්කොම අරකට ගියේ ඒ දූපතට ගියා. බුදුරජාණන් වහන්සේ ඔක්කොම ඔවුන්ගේ සිතිවිල්ලෙන් කළේ. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අපිට යන්න තැනක් ඇත්තන් කියන සිතිවිල්ල අල්ලලා ගිරිදිවයින ගෙනාවා. ඔවුන්ට මේක එපා අතන හොඳයි කියන සිතිවිල්ලෙන් මේහින් ගිරිදිවයිනි පහළ වෙන්න ඇදෙවා. සිතිවිල්ලෙන් ඔක්කොම කළේ. බලෙන් ඔස්සල දැම්මේ නෑ යක්කෝ. බලෙන් ලංකාවෙන් යැව්වෙත් නෑ. ඔවුන්ගේ සිතිවිල්ලෙන් යැව්වේ. ඒ යක්ෂයන් සියලු දෙනා ගිරිදිවයිනට ගියාට පස්සේ ඔවුන්ට හිතුණා හම්මෝ අරකනම් පේන්නවත් එපා කියලා. ඒ යක්ෂය යක්ෂණියන්ට සිතිවිල්ල ඇති වුණාද ඒ මොහොතේම ලංකාව නොපෙනී ගියා. ගිරිදිවයින තිබ්බ තැන පහළ වුණා. ඔක්කොම යක්ෂයන්ගේ සිතිවිල්ලෙන් උනේ. ඕන්නෝම යක්ෂ දමනේ උනේ. ඉසැනින් භාග්‍යතුන් වහන්සේ ආකාශයට පැන නැගලා මේ ලක්දිරණ වටා මහා පිරිත නම් වූ පිරිතකින් ආරක්ෂා කරමින් තුන් වතාවක් වැඩම කළා. මේ ලක්දිවයින අදටත් මේ තියෙන්නේ බුද්ධ අධිෂ්ඨානයෙන් තියෙන්නේ. ඒක අපි පිළිගත යුතුයි. ඒක සත්‍යයක්. ඒක සත්‍යයක්. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා මේ භූමියේ. ආකාශයේ දිවි දේවතාවෝ සුමන සමන් දෙවියන්. මම දන්නේ එතන ඇයි සුමන සමන් දෙවියන්ම ප්‍රකට වී පෙනිපෙනී හිටියේ කියලා. ඒ උත්තමයාගේ සංස්කාර මේ ලක්දිරණේදී ධර්මය අහලා අවබෝධ කරගන්න පින්න බුදුරජාණන් වහන්සේ උන්ට දහම් දෙසුවා. දිව්‍යන් ධර්මය අවබෝධ කළා. මහානුභාව සම්පන්න ශ්‍රීමත් සුමන සමන් දිව්‍යන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කළා. ශාසනයේ උරුමකාරයෙක් වුණා. බුදුරජාණන් වහන්සේගේ දහම් දායාදය ලබා ගත්තා. කටපුරා ශාවකෝ හමස්මි මම ශ්‍රාවකෙක් කියන සිංහනහදේ උරුමකාරයෙක් කොලා. ඒ සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමට තමයි භාග්‍යතුන් වහන්සේ කීස ධාතුන් වහන්සේ ලබල් දුන්නේ. භාග්‍යතුන් වහන්සේ දකුණු ශ්‍රීහස්තය සිරසේ පිරිමැදිනකොට උන්වහන්සේගේ ශ්‍රීහස්තයට කීස ධාතුන් වහන්සේලා මිටක් වැඩම කළා. ඒ කීස ධාතුන් වහන්සේලා කොතනින්ද ගෙලවුණේ කියලා කතාවක් නෑ. හිසේ ඒ කේසධාතුන් වහන්සේලා මිටක් හිසෙන් ඉවත් වුණා කියලා ඒ සම්බුදු සිරසේ අඩුවක් පෙනෙන්නේ. නිල්ම නිල් පාටයි. ඔබට පෙනෙන උපමාවක් කිව්වොත් මොනරෙකුගේ ගෙල වගේ තද නිල් පාටයි. දිස්නයි විහිදෙන ආලෝකයක් තියෙනවා. තවත් ධර්ම දායාදී ලැබූ සුමන සමන් දෙවියන්ගේ චිත්ත ප්‍රීතිය අතිශයින් පැතිරිලා ගියා. උතුම් රන් කරඬුවට වඩමවා ගත්තා. බුදුරජාණන් වහන්සේ සම්බුදු සසන පවතින තුරු මේ ලක්දෙරණට බුද්ධානුභාවයේ පතුරුවා. දෙවියන්ටද සියලු යහපත සලසා වැඩම කළා දුරුතුකුම් පොය දවසේ. එදා ඒ කේසධාතුන් වහන්සේලා රැගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩම කළාට පසුව ඒ සුමන සමන් දෙවියන් අද්භූත දෙයක් කළා. අසිරිමත් දෙයක් කළා. ධර්මයේ උරුමකාරයෝ පමණක්ම කරන දෙයක් කළා. ඒ මොකද්ද? ඒ තමයි ඔබ ගොඩාක් ගරු කරන, ඔබගේ ජීවිතයට ගොඩාක් වටින කෙනෙක් ඔයාලට යමක් දුන්නොත් ඔයාලා ඒක තවත් අයට දෙනවද, ළඟ තියාගන්නවද? මොකද කරන්නේ? ළඟ තියාගන්න. බලන්න මේ සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ මසුරු නැති හිත බලන්න. තමන්ට ලැබුණ වස්තුව මේ ලක්දෙරණේ, මේ පෘථුවියේ, මේ දූපතේ භූමිය මතම තැන්පත් කළා. අනාගති බොහෝ දිව මිනිසුන්ට වඳින්න මසුරු නෑ, තමන්ගේ විමනට ගෙනිච්චේ නෑ. දෙවියන්න බැයිද ඒ වස්තුව විමනට ගෙනියන්න? විමනට ගෙනිච්චේ නෑ. මගේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන සත්තුරුවන් ඇතුරුවා. ඒ මත ඉන්ද්‍රනීල මාණික්‍ය මත ශ්‍රීමත් ධාතු කරඬුව තැන්පත් කරලා නිල්ලුවන් රශ්මිය විහිදෙන නීල මාණික්‍ය කරඬුවකින් වැහුවා. ඒ මහසෑයම් රියන් හතක් උසයි නිල් කරඬුව. එදුර මේක මහා වනේ, මහා නාග වනේ කියන්නේ ඇත්තුන්ගේ කුංච නාඩ පැතිරෙන නාමල් සුවඳ විහිදෙන මහා නාග වනය. දහල ඇති ඇතුන් වඳිනවා. ඒ විදිහට දෙවියන් වන්දනා කළා. අදටත් තියෙනවා ඒකාන්ත වශයෙන් මේ සෑගැබ තුළ නිල්වන් මාණික්‍ය සෑය අදටත් තියෙනවා. දෙවියන්ගේ දෙව්ලොව, බඹුන්ගේ බ්‍රහ්ම ලෝකේ, මනුලොව කේසධාතු සෑය කියලා කියන්නේ මේ උතුම් මියුගුණ මහසෑයට. මේ තමයි ඒකාන්තේම කේසධාතු මහසෑය, බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සෑය, ලක්දෙරණ පළමුව ඉදුණු මහසෑය, ලෝකේම පිදුම් ලබන මහසෑය. දැන් ඔන්න අනිත්‍යයක් ඉන්නවා. අර මේක ඉර්ධියක් නෙවෙයි අන්නේ. ඒ සැඩ යකුම් පළවා හැරීම. එතකොට අනිත්‍යයක් ඉන්නේ. උන් තමයි ඔය දැන් ඉන්නේ, මේවා කරන්නේ, බිරේ ගහනකට නටන්නේ, දුම්බල පතේට නටන්නේ. ඒ ඊට පස්සේ පින්වත්නි, දෙවියන් බඹුන්ගෙන් සුමන සමන් දෙවියන්ගේ අනේක වූ දිව්‍ය පිරිවර තුලින් වඳින පුදන සත්කාර සම්මාන ලබන මහා ස්තූපය වුණා. ඒ වෙනකොට සිරිපා පත්මේ නෑ. තුන්වෙනි වතාවට භාග්‍යතුන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ තමයි සමන් දිවිඳුගේ විමනට වැඩි ශ්‍රීපාද පත්මේ තිබ්බා. මේ ලක්දෙරණී බුදුරජාණන් වහන්සේ යම් සිරිපා සටහනක් තිබුවද, වැඩි හිටිය දේ භූමියේ මිනිසුන්ට පෑගෙන්නේ දීපු සෑම පියවරකම ආස උසට ස්තූප හැදුනා. ආකාශයට ගිහිල්ලා බිම බැලුව බුදුරජාණන් වහන්සේ සිරිපා තැබූ තැන් පේනවා. ආස උසට මහා ස්තූප, නොඉඳුල් පැනින් දේවි දේවි, දිව්‍ය සුගන්ධයෙන් දේවි දේවි, සමනල පර්වතයේ මුදුනේ සිරිපා තිබෙනවා. මුදු මල්කඩක්සේ සුමන සමන් සුරිඳුන් වඳිනවා. ඉතින් බුදු කිස නිමකොට ඒ මහා වීරයාණන් වහන්සේ තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වසක් සම්බුදු කිස නිමකොට පිරිනිවන් පාවදාලා කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වන උද්‍යානයේ පින්වත්නි පින්වත් දරුවනි රම් දෙනේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය සඳුන් දැරසෑයි මාණික්ක රශ්මියෙන් දැවුනේ ඉබේම දැවුනේ මණික් රශ්මියට දෙවරු චිතකේ වටා මණික් තිබ්බා කියනවා ඒ මණික්වල රශ්මියෙන් තමයි ඉබේම චිතකේ දැල්ලුනේ ජෝතික සිටුතුමාගේ ගෙදර ආහාර වියලා තියෙනෙත් මණික් ගල් තුනක් උඩ තියෙනවා ඒ රශ්මිය තමයි ආහාර පැසෙන්නේ අදේවා අපිට හිතකින් හිතා ගන්නවත් බෑ. ඒ රන් දෙනේ වැඩ සිටපු සඳුන්දර සෑය. සඳුන්දර සෑයේ බුදු ශ්‍රී දේහි දැවෙද්දී සරබූ නම් වූ මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය ප්‍රඥාව දායාද කරගත් සරබූ මහරහතන් වහන්සේ ඒ ඇවිලෙන චිතකේ තුලට වැඩම කළා. බිඳි බිඳි බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් බිඳි බිඳි යන ධාතුන් වහන්සේලාගේ ග්‍රීවා ධාතු වඩම්මා ගත්තා. බිඳෙන්න කලින් චූටියට කැඩෙන්න කලින් ග්‍රීවා ධාතුන් වහන්සේ වඩම්මා ගත්තා. ඒ ග්‍රීවා ධාතුන් වහන්සේ මේ මිනිස්සෙක්ගේ වග්‍රීවා ධාතුන් වහන්සේ කියලා කියන්නේ මේ අපේ කොඳු ඇට පෙළේ උඩින්ම තියෙන අස්ති 7. ඒක සාමාන්‍ය මිනිස්සෙක්ගේ වගේ නෙමෙයි තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සෙක්ගේ වගේ හැදී තිබ්බට ඒව වෙන් වෙලා නැහැ එකට තියෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නාගාවලෝකණින් බලන්නේ. මේම හිස කරකවන්නේ සම්පූර්ණයෙන් ශාරීරිය හරවලා බලනවා. ඒ නිසා ওই දැන් පෙනෙන්න තියෙන විදිහට මනුස්සෙක්ගේ සාමාන්‍ය අස්ති අතක් වගේ නෙවෙයි තියෙන්නේ ග්‍රීවා ධාතුන් වහන්සේ. වෙනයි. ඒක බුදු කෙනෙක්ගේ ශරීරයේ පිහිටින විශේෂ ස්වභාවයක්. මේ කොඳු ඇට පෙළේ උඩම තියෙන අස්ති 7 එකට තියෙන්නේ. මේ ග්‍රීවා ධාතුන් වහන්සේ වඩම්මගෙන සුදු අංග රශ්මිය විහිදෙනවා. ග්‍රීවා ධාතුන් වහන්සේගේ. ඒ ග්‍රීවා ධාතුන් වහන්සේ පෙරටු කරගෙන හංස පිලක් වගේ 500ක් මහරහතන් වහන්සේලා මේ ලක්දිරණට වැඩම කළානේ. බුදුම සහගතයිනේ. බුදුරජාණන් වහන්සේ තමන් උපන් කපිල වස්තුවට වඩින්නත් කලින් ලක්දිරණේ ධාතු තැන්පත් කරනවා. සම්බුදු ශ්‍රී දේහය දැවිල්ලා ගිනි නිවෙන්නත් කලින් රහතුන් මෙහි ධාතු වඩම්මනවා. මේ ලක් දෙරණ සොඳුරුයි පිම්බරයි. මේ ලක් දෙරණ බුද්ධ ශාසනයකට වෙන් වෙච්ච දූපතක්. මේ කෙලෙසන අය බොහෝ පෞරස් කර ගන්නවා. ඊට පස්සේ නිල්වන් ස්තූපයේ අරහත් ඉර්ධියෙන් ඔසවා කේස ධාතුන් වහන්සේලා තුල 45 වසක් පුරාවට දෙසු බණපදයක් ගාන්නේ සෙල වුණා. ඒ උතුම් ග්‍රීවා ධාතුන් වහන්සේ මේ උතුම් සාරධානන් වහන්සේගේ ගර්භයේ නිල්වන් සෑයේ ඇතුලේ කීස ධාතුන් වහන්සේ ළඟම තැන්පත් කළා. තම ශිෂ්‍ය සාමණේර රහතන් වහන්සේලා හිමාලින් රැගෙන එලිඟි තෙල් පාටට තියෙන ගල් වර්ගයක් නේද වර්ණ පාසානේ. එයින් අරහත් ඉරිදීෙන් කළ ස්තූපය අර නිල්වන් සෑය වටවෙන්ඩ කළා. තුට තවත් සෑයකට උඩින් සෑයක් හදන එකට තමයි කියන්නේ කාංචුක. සෑයක් මතින් බඳින සලුපට නිසා තමයි අර සලුපටට කාංචුක කිය. ඔන්න ඒ ස්තූපී වට කළා. දොළොස් ප්‍රියන් උසට ස්තූපය කළා. සරභූ මහරහතන් වහන්සේ දෙවරු දිව්‍ය මල්වලින් දිව්‍ය සුවඳින් දිව්‍ය තූරි නාදින් අනේක ප්‍රකාර උත්සව පැවැත්වුවා, පූජා පැවැත්වුවා. මේ භූමිය ආනුභාව සම්පන්නව බොහෝ දුරට ආලෝකෙ පෙනී ගියා. සැඩ යකුන් මේ භූමිය මං හැරියා, අසුරයන් මේ භූමිය මං හැරියා. දෙවරුන්ගේ දිව්‍ය උද්‍යානයක් වගේ වුණා. භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටිය බඳ වුණා. ඊට පස්සේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාපු දවසෙමයි විජේ කුමාරයා ලංකාවට පැමිණේ. තුර විජේ කුමාරයා ලංකාවට පැමිණෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදීම වදාළා සක්දිවිඳුට, සක්‍රදේවේන්ද්‍රයන්ට. සක්දිවිඳුනි බුද්ධ ශාසනයේ පවතින්නේ ලක්දිරනේ, ඒ නිසා ලක්දිරන රකින්න ඕන. දැන් විජේ කුමාරයා ලංකාවට ගොඩ බැස්සා. ඔහුගෙන් තමයි මනුස්ස පරම්පරාව බෝවිවි යන්නේ. ඊට කලින් මිනිස්සු මෙහි ආවා. ඒ මිනිස්සුන්ට ආයුෂ නැහැ, පරම්පරාවක් බෝ කරන්න බෑ. ඒ නිසා යකුන් විසින් කන ලද විජේ කුමාරයාට කලින් ලංකාවට පැමිණි මිනිස්සුන්ගේ ඇටකටු ලංකාව හැමතැනම පැතිරිලා තිබුණා. ඒ යක්කු ඒ මිනිස්සු වෙරළෙදිම්ම කනවා කියල එකක් නැහැ. මේ ලංකාවේ ඕන දැනක ගෙනල්ල කනවා, ගල් ගුවාවකාරී. ඇයි ඔවුන් කලින් ඉඳුල් කණ්ඩ පුරුදු වෙලා හිටිය අර සැඩ යකුන් කාලා විසික කරන මිනිවල? සැඩ යකුන් නැති වුණාට පස්සේ ඔවුන් ලොක්කෝ වුණා. පරණ පුරුද්දට මිනි කෑවා. ආපු නැව් මෙහෙම උස්සල විසික කළා. මේ ලංකාවේ ඕන තැන අවුරුදු දහස් ගණන් විජේ කුමාරයාට කලින් අවුරුදු දහස් ගණන්වල නටබුන් සහතික සලකුණු ආභරණ ගොඩ නැගිලි ආස්ති ඕන තැන හම්බෙන්න පුළුවන්. මෙහි උනේ නැත්තේ පරම්පරාවක් බිහිවිලි ගියේ නැහැ. ඒක උනේ විජේ කුමාරයාගේ. ඊට පස්සේ විජේ කුමාරයා ඇතුළු පිරිස සක්දිවිඳුන් රැක්කා. ඊට පස්සේ පින්වත්නි, ඔන්න මනුෂ්‍ය පරම්පරාව ඇති වෙලා අපගේ මහාන් කල්යාණ මිත්‍ර අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දෙරණට වැඩම කළා. අනුරාධපුරයේ රහතන් වහන්සේලාගෙන් පිරී ගියා. මිහිඳු මහරහතන් වහන්සේ සංඝයාට වදාලා, ප්‍රියායස්මතුනි, අපගේ භාග්‍යතුන් වහන්සේගේ ග්‍රීවා ධාතු කීස ධාතු සෑය මියුගුණී තියෙනවා. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අරහත් සංඝ පරපුරත් එක්ක ඇවිල්ලා වන්දනා කළා. ඔන්න ග්‍රීවා ධාතු සෑය මිනිස්සු දැනගන්න විදිය මම මේ කියන්නේ. එතෙක් දන්නේ නැහැ. එන්නේ නැහැ මේ පැත්තට කට්ටිය. මේ වෙනකොට උද්දචූලාභේ මහානාග රජුරෝ දේවනම්පියතිස්ස රජුරන්ගේ මල්ලි අනුරාධපුරේ මේ පැත්තට පැමිණියා. පැමිණෙන්න හේතුව දේවනම්පියතිස්ස රජුරන්ගේ බිරිඳ හරි නපුරුයි, ඇය හරි මසුරුයි. දේවනම්පියතිස්ස රජුරන්ගෙන් පස්සේ රජකම මහානාග විය රජුරන්ට යාවි කියලා මරන්න ප්ලෑන් කළා. දවසක් අඹගෙඩියකට විෂ යොදලා වැවක් කපන තැනට යවද්දී දේවානම්පියතිස්ස රජුන්ට එකම පුතා හිටී. පුතත් යුව රජුරුත් එක ගිහිල්ලා හිටී. යුව රජුරුන්ට යවපු විෂ අඹගෙඩිය පුතා කෑවේ. තමන්ගෙම පුතා මැරුණා අම්මා නිසා. ඒ නිසායි දේවානම්පියතිස්ස රජුන්ට දරුවෝ නැහැ. හිටපු දරුවා මැරුණා. එසැනින් එතනින් පැන්නා, දැනගත්තා මාව මරන්න මෙයා මේ කම්ම කරන්නේ. තමන්ගේ පුතත් මැරුණා නම් ආයෙ මාව මරනවාමයි. ඉක්මනට පිරිස ඇරන් තමන්ට හිතවත් මේ රුහුණට ආවා. ඊට පස්සේ පින්වත්නි, මේ පැත්තට ඇවිල්ලා රුහුණි රාජ්‍ය පිහිටවගෙන මේ භූමිවල ඇවිදිනවා. ඇවිදිනකොට දැක්කා එක්තරා දවසක මේ භූමියෙන් යද්දි මහනාග රජුරු සේනාවත් එක්ක සංඝයා වඳිනවා එක තැනකට. දුර හරි පුදුමයි. රහතන් වහන්සේලා වඳිනවා. එහෙනම් ග්‍රීවාදාන්තු සෑයේ ඉස්සෙල්ලාම මිනිසයන්ට ප්‍රකට කෙරී කවුද? කවුද? මිහිඳු මහරහතන් වහන්සේ. මහවංශ වෙනවම තියෙනවා ග්‍රීවාදාතු සෑය මේ ජනයාට පිහිටෙව්වා කියලා. මහවංශ වෙනවම තියෙනවා මිහිඳු මහරහතන් වහන්සේ ග්‍රීවාදාතු සෑය පිහිටෙව්වා කියලා. මිනිස්සු ජනයා අතල පතල කෙරෙව්වා. ඒ වුණාට කාටවත් මේ ගුණ සෑය ළඟට එන අයට මිහිඳු මහරහතන් වහන්සේ මතක් වෙන්නේ නැහැ. මක් කරන්නද? මේ ගුණ සෑයට පැමිණෙන අය මිහිඳු මහරහතන් වහන්සේ සිහි කරන්න ඕනේ. ඊට පස්සේ ඒ රජුරෝ බලාගෙන හිටියා. හවස් කාලේ වුණා. ආලෝකය මෙතනින් විහිදෙනවා. හේ විසි හඳ ඇහෙනවා. දිව්‍ය සුගන්ධය පැතිරෙනවා. ඒ රජුරෝ වනේ අතරින් ඇවිල්ලා රහතන් වහන්සේකින් අහලා තිනවා, ස්වාමීනි කුමක්ද මේ තැන කියලා. ඊට පස්සේ රහතන් වහන්සේ රජතුමාට කියලා දෙනවා, මේ තමයි ග්‍රීවා ධාතු සෑය. මහා කීස ධාතු සෑය. අනේ සාදු සාදු කියලා මා හරසන්නේ. එතකොට මියුගුණ සෑය ඉස්සෙල්ලාම වැඳි රහතන් වහන්සේලා. ඊළඟට රජවරු. ඒ රජතුමා විසින් කළු ගලින් පාෂාණයෙන් තමයි තිසිරියන් උසට සෑය හැදෙව්වා. එතකොට මේ උතුම් සෑය ඉස්සෙල්ලාම කළේ දෙවි කෙනෙක්. ඊළඟට රහතන් වහන්සේ නම. ඊළඟට රජ කෙනෙක්. දෙවි කෙනෙක්, රහතන් වහන්සේ නම, රජ කෙනෙක් කරපු තුන් සෑයක් එකට තියෙනවා. එදා ඉඳලා බොහෝ පූජා සත්කාර සම්මාන පැවතෙනවා. ඊට පස්සේ කේස ධාතු සෑය මිනිස්සු වඳින්න පුරුදු වුණා. මිනිසුන්ගේ ජීවිත පිනෙන් පිරි පිරි ගියා. එතකොට රුවන්වැලි සෑය නෑ. ද්‍රෝණයක් ධාතු සෑය නෑ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ නිසා අකුධාතු තැන්පත් සෑය ථූපාරාමයේ මිනිස්සු වන්දනා කරනවා. පිහිටිරන්ට උරුහුණේ මිනිස්සු ඇදීගෙන ආවේ මියගුණ සෑයට. පහළ ප්‍රදේශයේ මිනිස්සු. ඉතින් මියගුණ සෑය රජාණන් වහන්සේ වන්දිනවා. ඒ කාලේ මිනිස්සුන්ට සෑය ලොකු නෙවෙයි ඕනනේ, ධාතුන් වහන්සේලා. ධාතුන් වහන්සේලා. ඊට පස්සේ ඔන්න දුටුගැමුණු රජුරන්ගේ කාලය ආවා. දුටුගැමුණු රජුරන් කාලේ එනකොට මේ මියුගුණ අල්ලගෙන මේ මහවැලිගඟේ මෙහා උඩ පිහිටි රට එලාර. දුටු එලාරගේ සේනාව වටේ සිංහලයන් සෑය ළඟට එන්න දෙන්නේ අඩන්තේක් තන් කරනවා, කරදර කරනවා. මිනිසුන්ට සිස්සේ වඳින්න බෑ. මෙහි තමයි එලාරගේ ප්‍රාකාරය, ආරක්ෂක පාකාරය. ගඟින් එහා පැත්තේ උඹලා හිටපල්ලා, මෙතනින් උඩ එලාරගේ. දුටුගැමුණු රජතුමා මහා සංගරුවන්නට වැඳ වැඳ මේ එහා පැත්තේ මහවැලි ගඟේ මේ ගොඩට ආවා. දෙමළ සේනාව පළවා ඇරියා. කඳවුරු බැඳගත්තා. ඒ දුටුගැමුණු රජතුමා දෙමළ සේනාව පළවා හරිමින් වැන්ද පළමු සෑය මියගුණ සෑය. යුද්ධේ තියේදී මෙතනම පිරිසක් නතර කළා. මේ සෑය අසූරියන් උසට හදපල්ලා. රක්ත වර්ණ ගඩොලින් අසූරියන් උසට මියගුණ සෑය හැදුවා. ඒ සෑම වතාවකම ධාතුන් වහන්සේලා තැන්පත් කර කර තමයි කරන්නේ. නිකන් සෑය තිබ්බේ සෑය එහෙම වට කරන්නේ නැහැ. වට කළා හදනකොට අනිවාර්යෙන් තවත් ධාතු තැන්පත් කරනවා. මම ඒකට උදාහරණයක් කියන්නම්. මේ සෑරදානන් වහන්සේ අවුරුදු 800 ගානක් ගරා වැටිලා තිබ්බා මිනිස්සුන්ගේ වන්දනාවෙන් තොර වෙලා. 100 ගානක්. ඊට පස්සේ 1940 ගණන්වල මේ සෑරදානන් වහන්සේ ප්‍රතිසංස්කරණය කරන්න මේ භූමිය සුද්ධ කරලා මේ සෑරදානන් වහන්සේ හදාගෙන මුදුන සුද්ද කරනකොට මුදුනේ ධාතු ගර්භයක් තිබ්බා. ඒ ධාතු ගර්භය විවෘත කළා. මයිත ජනවාරි මාසෙම විවෘත කළේ. ජනවාරි 4. ඒ ධාතු ගර්භය විවෘත කරනකොට ඒ ධාතු ගර්භය කරවලා තියෙන්නේ විජය භාව රජුරු. ලස්සන සිතුවම් සහිත ලස්සන ධාතු ගර්භයක්. එහි ධාතුන් වහන්සේලාම තිබිලා තියෙනවා 1100 ගාන සර්වඥ ධාතු. එහි ධාතුන් වහන්සේලා සහිත නිදන් වස්තු ගැන ওই පුරාණ පොතපතවල මේ කැණින් ගැන විස්තර තියෙන පොත්වල මම ඡායාරූපත් දැකලා තියෙනවා. එහි ඡායාරූපත් මම දැකලා තියෙනවා. ඒ ධාතුන් වහන්සේලා හතරස් කුටුයි තැන්පත් කරලා තමයි මේ මෑත යුගයේ මේ උතුම් මහා ස්තූපයේ මේ දුනේ. කලින් කල රජවරුන් විසින් මහා ශ්‍රී පුදනවා. මේ යුගනේ මහා කේශධාතු සේනදානන් වහන්සේ. මේ සේනදානන් වහන්සේ හරි පුදුමයි. ලංකාවේ සියලු චෛත්‍ය අතර මොකද්ද වෙනසක් දෙන්න මෙතන ආවා. හවස් කාලේ උදෑසන කාලේ අයිනක තනියෙන් හොද කලා වෙලා මේ සොඳුරු සෑ දෙස බලාගෙන සිටීම අමුතු සමාපත්තියකට සංවදිනවා කීක. මේ යුතුම් මේ ගුණ සෑ දෙස බලාගෙන සිටීම මේ සිත මහත්සේ සංසුන් කරවන දසුණක්. අපිට ඇහැට නොපෙනුනාට හිතට මොකද්ද අනන්ත සම්බුදු ගුණයක් දැනෙනවා. එනිසා සිත බොහෝ සේ පහන් කරගන්න මේ උතුම් සේනදානන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේගෙන් නීල වර්ණ කේශ ධාතුන් වහන්සේලා වැඩ සිටින තුන් ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩ සිටින මේ උතුම් මියගුණ සෑයගෙන සිත පහන් කරගන්න. මේ උතුම් සේනදානන් වහන්සේට යම් කිසි කෙනෙක් මලින් පුදනවද, පහනින් පුදනවද, සුවඳින් පුදනවද, අත් එකතු කොට සාදු කියලා වන්දනා කරනවද, ඈත සිත නමුත් කොත් කැරල්ල දෙස බලා සාදු මියගුණ මහසෑයයි කියලා සිහි කරනවද, ඔවුන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. හිතසුව පිණිස පවතිනවා. පින්වතුනි, මෙවැනි වූ සෑ රජුන් ස්තූප වැඳ වැඳා ගොඩ යන්න මේ ආගාදයෙන් අන්ධකාර ලෝකික අපි ඉපදිලා ඉන්නේ. මනුස්ස වර්ගයා කෙලෙස් වලින් පහළට එරෙනවා. කෙලෙස් වලින් පහළට එරෙනවා මිනිස්සු. අන්ධකාර ලෝකික අපි ඉපදුනේ. ගොඩ යන්න බෑ. මැරෙන මැරෙන සත්වයේ උපදින්නේ සතර අපායේ. පින් කරනවා මිනිස්සු. ඒ පින් කරන දේම මගේ මගේ මං හදපු වෙහෙර, මං හදපු කුටිය, මං හදපු පන්සල කියලා මම කියලා සක්කාය දිට්ඨියේ සායම අතුල්ලනවා. මැරුණාට පස්සේ මොකද වෙන්නේ? කවුරු වෙලාද උපදින්නේ? බාහිරව. බාහිරව පුදුම සාගතයි. ළඟදීන් අම්මා කෙනෙක් පොල් ගහලට කෝල් කරලා කියලා තිබ්බා හරි වැඩි. දුව අද රෑ පැය රෑ 12ට කලින් අනිවාර්යයෙන්ම මැරෙනවා මැරෙනවා මැරෙනවා කියලා පොළොවේ අත් ගගහ කියනවාමයි කිව්වා. ඊට පස්සේ කිව්වලු රේඩියෝකේ බණ කියන හඳුරු මොනවාරි කිව්වොත් අහනවද කියලා. මොකද ඒ ගෙදර නිතර රේඩියෝකේ බණ දානවා. ඒ හඳුරු කිව්වොත් අහන්න නැත්තම් මැරෙනවාමයි. ඊට පස්සේ ඔන්න පොල් ගහවල ඉන්න යම්ම ඈතක ඉඳලා කොයි ලෝකේ හිටියත් හොයා ගන්නවා කියලා හිතාගෙන පාරට බැහැලා පොල් ගහවලට කතා කරනකොට දැන් මමත් පොල් ගහවලට වැඩලා හිටියා. ඒ අම්මලා ඉතින් ගෙන්නගෙන ආවා. මේ අවුරුදු 16ක පොඩි කෙල්ලෙ මැරෙනවලු. පස් වතාවක් අම්මල තාත්තල දාලා ගිහිල්ලා හිතුව කී යනවා බස් එක්ක නැගලා කොයි හරි යනවා. සිහි විකාරෙන් යනවා. අම්මලා ඉතින් ගිහිල්ලා ගෙන්නගෙන එනවා. ගෙන්න නෑවට පස්සේ ඔක්කොටම බයිනවා. බල දැනගන්න කියලා කිල්ලගේ ඇහි කඳුලක් වැටෙන්නේ. ඊට පස්සේ ඒ කොල්ල එක කියාලු වෙලා කියනවා, ඒ කොල්ලත් එක්කමයි මං යන්නේ. ඊට පස්සේ ඇහුව, ඇයි දුව ඔහොම කියන්නේ? නෑ ඒ කොල්ල මම මොන ගෙහින් දාවට පස්සේ සුදු මැණිකේ කියලා මන් දිහා බලාගෙන අඬනවා. මට ඒක තරහා ගන්න බෑ. කෙල්ල කියනවා, අර අම්මලා කියනවා, උඹ වදපු අම්මා පෝෂණය කරපු අප්පාගෙන් වැටෙන කඳුළු උදු උඹට පේන්නේ නැද්ද? ඒව මට අදාළ නෑ කෙල්ල කියනවා. ඊට පස්සේ ආයෙ දවසක් කියනවා, අර කොල්ල මට ඕනමයි, මං ওই කොල්ලත් එක්කමයි යන්නේ. ඊට පස්සේ අම්මලා කියනවා, ඇයි දුව ඔහොම කියන්නේ? නෑ එයා මම මොන ගෙහින් දාපු වෙලාවේ කට්ටකින් මගේ නම අතේ ලියාගත්තා, පච්චයක් ගහගත්තා, එච්චර එයා මට ආදරේ, ඒ නිසාම යනවා. ඒ වෙලාවේ අම්මා හැට්ටි පොඩ්ඩක් මෑත් කරලා ඒ අම්මගේ බඩ පෙන්නවා කෙල්ලට. ඒ කෙල්ල ඉපදුනේ සීස කරලා. දුව උඹට මේ පච්චේ පේන්නේ නැද්ද? ඒ අම්මයි කිව්වේ දරු ඔක්කොම ළඟ ඉද්දී. මං අහක බලාගෙන අහගෙන හිටිය, එච්චර සංවේදී. ඒව මට අදාළ නැහැ දුව කියනවා. ඊට පස්සේ බත් විකුණලා අම්මා ජීවත් වෙන්නේ. ඊට පස්සේ දුව දැන් දඩබ්බරයිනේ, මැරෙනවා කියනවා, කොල්ලෙක් කියන්න ඕන කියනවා. හිතුවක්කාරයි, අම්මලා තාත්තලා ගැන කඳුලක් සලන්නේ. අම්මලා කියන දුව ඵලයන්. ඔය දුක් ගැනවිලි කියද්දි අම්මත් අඬනවා, තාත්තත් අඬනවා, තව එයාගේ මල්ලි කෙනෙක් ඉන්නවා, එයාත් අඬනවා, ඔක්කොම අඬනවා. මහත් අහක බලන්න මටත් හරියට ෂොක් වුණා ඒ කතාව. එනමුත් අර කෙල්ල ඉන්නවනේ කඳුලක් නැති ඇහෙන්. මට නම් තේරුණා මේ හින්නේ කෙල්ලෙක් නෙවෙයි, ඇතුලේ ඉන්න එකෙක්. මං කිව්වා ඊට පස්සේ අර විහිර දෙස බලාගෙන ඇස් පියා ගන්න දුව කියලා. ඇස් දෙක පියා අම්මෝ මට බැවලුව කරකැවෙනවා කියලා. මං දැනගත්තා ඇතුලේ ඉන්නවා. ඊට පස්සේ මම කිව්වා දුව, අම්මට කිව්වා මේ කෙල්ල ගෙන්නනියන් අඟුලිමාල මාසයට. තුන් ලෝකයක සත්‍ය ආනුභාවි පැතුරු අඟුලිමාල මුනිදුන්ගේ ධාතු සෑයේ තියෙනවා. ඒ සෑයට වැඳලා ජීවිතෙ පුදන්න. ඊට පස්සේ ඒ දුව පවුද ගෙන්නන ගිහිල්ල සෑයට නල්ල තිනකොටම හිටපිය තොට කියලා හයියෙන් සද්දයක් ඇහුණා. එතකොට මෙයාට පේන්න ගත්තා, ගෙදර පේනවා. ගේස් හොඳට පේනවා දැන් මෙයාට, කැමරා කළා වගේ වීඩියෝකින් වගේ පේනවා දැන්. ගේ ඉස්සරහ පිට බංකෝක ඉඳගෙන ඉන්න විට කකා කෙල වැගිරෙන කටෙන් පණුවක් කිරෙන බඩ මහත සීයා කෙනෙක්. අපේ ඉඩම් මේවා, අපේ ඉඩම් තොපිපලයව්. තෝ බිල්ලට ගන්නවා, අනිත් එවුම් පන්නනවා. ඕක තමයි දිගටම කියන්නේ මන්තරේ වගේ. දැන් මෙයාට ඇහෙනවා අරයා කියන එක. ඊට පස්සේ ගේ වටේ මඟුල් සාරිය ඇඳගෙන ලස්සන කෙල්ලෙක් යනවා වටේ යනවා. ඒ කවුද? පුදුම සහගතයි තින්වත්. ඒ කෙල්ල ඇහුවා, උඹ කවුද කියලා. අපි මඟුල් දවසේ මැරිච්ච එවුන් කිව්වා. ඊට පස්සේ අර අම්මගෙන් ඇහුවා. ඒ විලාම ෆෝන් එකත් ඕන් එකේ තියාගෙන මාත් අහගෙන හිටියේ කතාව. මඟුල් දවසේ කට්ටිය ගහගෙන ජෝඩුව මැරිලා යනවා. එතකොට මේ චූටි කෙල්ලට අවුරුද්දයිලු වයස. කෙල්ල දන්නේ නැහැ. අම්මා එදා තමයි විස්තරී කිව්වේ. අර යම් අර පෙරේදිය කියන ඒ කතාව. මං හිතන්නේ අනිවාර්යෙන් ඉඩම් ප්‍රශ්නයක් තමයි මඟුල් දවසේ ඇදුනේ. ඇයි අර මනමාලි ගේ වට යන්නේ? මනමාලි බැඳපු මිනිහව වෙනවා. මිනිහා බහිරවයා වෙලා අතන ඉන්නවා. මිනිහාට අර මනමාලි පේන්නේ නැහැ. අරයා පෙරේතිය. පෙරේතිට අරයා පේන්නේ නැහැ. මෙයාට දෙන්නව පේනවා. මං කියන එක තේරෙනවද? මම මේ කියන්නේ මිනිස්සු මැරිලා කොහෙද යන්නේ? මේ ධාතු සෑම් පහන් සිටින් වැඳ වැඳා ගොඩ පලයල්ල එච්චන කියන්න. සද්ධාවම උපද්වා ගන්න ඕන, පන්සිල්ලුවත් රකින්න. සක් සුදක්සී පැහැදිලි. අනේ ඔබට දිවසක් පහළ වෙනවා නම් මේවා පෙනෙන්ඩ. මිනිසු මැරි මැරි යන තැන් දැම් බලන්ඩ, එකට මුදු දාලා බැඳපු දෙන්නගෙන් එකෙක් හිතලා තියෙන්නේ ඉඩකඩන් ගැන, කෙල්ල හිතලා තියෙන්නේ මිනිහා ගැන. අරු ඉඩකඩන් හොයනවා, කෙල්ල මිනිහා හොයනවා, දෙන්නට දෙන්න එක තැන ඉන්නවා, පේන්නේ. පුදුම නැද්ද? පරම්පරා ගානකට කලින් අර කෙල්ලගේ දැන් ගෙදර තියෙන තැන කවුද වලව්වක කෙනෙක් නිධානයක් කියලා. ඒ මැරිච්ච එවුන් නිධානය ළඟ බහිරවය වෙලා ඉපදිලා. අර පොඩි කෙල්ල කියනවා, කවුද මේ ඉන්නේ? බඩ මහත, තොල් එල්ලිච්ච, ඇස් ලොකු, මූණ ලොකු, අතපය කොරවිච්ච, සිම්බු අතින් එල්ලගෙන ගේ වටේ දුවනවලු කට්ටියන් මිටියෝ. කවුද කියලා ඇහුවා. කවුද? ඊට පස්සේ නිධානය ගණ්ඩ තව කට්ටියක් ඇවිල්ලා නිධානයක් ඇරන් බහිර තව බහිරවයෙක් නිධානයට බැඳලා ඒ බහිරවයාගේ අත උඩට තියෙන ඇඟ බැඳිලා බන්ධනයට අත හොල්ල හොල්ල කියනවා, මාව බේරගනින් කියලා. මගේ අම්මෝ මෙහෙමත් සසරක්. අනිත් එවුන් කියන, උඹ සතියක් ඇතුළත ගේම් පලයක් නැත්තම් තෝ බිල්ලට ගන්න, අනිත් එවුන් මහපාරට දානවා. ඇත්තටම මේ බහිරව කතාව අපි නොදැනගෙන හිටියත් ඒ මිනිස්සු කතා කරන විදිහෙන් තේරෙනවා මේ කෙල්ල නම් මොකක් හරි අනතුරක් කරගන්නවා, මේ මිනිසුන්ට පාරට වැටෙන්න වෙනවා කියලා අපිටත් නිකම්ම හිතෙනවා. දැන් ඔය ගෙදර හතර දෙනයි අමනුෂ්‍යයෝ 20ක් 30කගේ ප්‍රශ්න කිව්වා ඔතන. එතකොට ගෙදර හතර දෙනාට අමනුෂ්‍යයෝ 30 දෙනෙක් කරදර කරනවා. ඔයාලා ගැන මම දන්නේ. කුසල් බලවත් කරගන්න, පින බලවත් කරගන්න. අපට නොපෙනුණු ලෝකේ පෙනෙන්නේ නැති වුණාට ධර්මයේ තියෙනවා. මෙරි මරි උපදිනවා. ඇයි මේ මෙරි මෙරි ওই වගේ තැන්වල උපදින්නේ? හිතපටු වෙලා. ඇයි හිතපටු වෙලා? එකම දෙයක හිත වැඩ කරන්නේ. ඒක මෙන්න මේ වගේ උදාහරණයක්. මාළු ටැංකියේ ඉන්න මාළුවා ගේ ලෝකෙ මොකද්ද කියන්නකෝ? වතුරේ අරේට යනවා, මෙහෙට යනවා, මාළුච්චියක් පිටිපස්සේ යනවා, කන දේවල් කනවා, දියසෙවිල් කනවා. ඕක නේද මාළුවාගේ ලෝකේ? මාළුවට මැරෙනකොට මාළුවාගේ ලෝකෙන් වෙන දෙයක් මතක් වෙයිද? නෑ, ඒක විතරයි මතක් වෙන්නේ. එක්කෝ වතුර, නැත්තම් පිටිපස්සෙන් ගිය මාළුන්ගේ ස්ත්‍රී සතේ, නැත්තම් ගොදුරා. ඕක තමයි මැරෙනකොට මතක් වෙන්නේ. වතුරෙම උපදිනවා ආයෙත් මාළුවෙක්. තිරිසන් ලෝකෙ ගියොත් ජීවිත දහස් ගාණක් එක දිගට යන්න වෙනවා කියන්නේ ඕකයි. හේතුඵල ධම. ඌරෙක් වෙලා උපදිනවා. ඒ ඌරා ඉපදුනාට පස්සේ මහ ඊරිගේ තනපුරුලෙ ඉල්ලා කිරිබොනවා. ඒක තමයි ඌරු පෙටියගේ ලෝකේ. අනතුරට බය වෙලා දුවනවා. මඩේ ලගිනවා, ගොල්ලේ ලගිනවා. ලොකු වෙනකොට ඇඟ ඇතුලෙන් දාහය එනවා. තවත් ඊරියෙක් පිටිපස්සේ යනවා. ඒ සැපේ විඳිනවා. ගොදුරෝ එනවා. ඔය ඌර මන්දකට හවුනොත් ඌගේ ලෝකේ මතක් වෙන්නේ මොකද්ද? වෙන මොනවද තියෙන්නේ? මඩේ ලගින එක, ඊරියෙක් පිටිපස්සේ ගිය එක, ගොදුර. ඔය ටික නේද? හිතපටුයි. එතනින් යහට නෑ සංකල්පනා. ආයේ ඌරෙක් කියලා උපදිනවා. ඔය විදිහට තමයි තිරිසන් ලෝකේ. මේ මිනිස්සු අතර ඉපදුන මේ මිනිසුන්ගේ හිතපටු වුණොත් සමහර මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන්නේ මේ ඉඩ කඩන්. එතනින් යාට ඔළුව වැඩ කරන්නේ නැහැ. මැරිලා උපදිනවා ඕකේ. සමහර අම්මලාගේ ලෝකෙම දරුවෝ. දරුවෝ දරුවෝ දරුවෝ උදේටයි දවල්ටයි හවසටයි පන්ති පන්ති පන්ති ඉගෙන ගන්න ඒවා ඕ අමයි. පටුයි. දැන් මා මේ කියන දේ ලෝකේ පැතිරී තියෙන ධර්මතාවය. එවැනි ධර්මතා ඔවුන් සිතන්නේ. හිත පටුයි. පොඩි දේවල් කල්පනා වෙන්නේ. මැරුණට පස්සේ එතනම උපදිනවා. වෙන ලෝකයක් නැහැ. අපෝ පෙරේත ලෝකවල විස්තර. ඉගෙන මම මෙහෙම උදාහරණයක් කියන්නම්. ඔන්න තරුණ පුතෙක් ඉන්නවා. තරුණ දුවෙකුට ආදරයක් ඇති වෙන. මේ කොල්ලා ගෙදරාවත් ඈම මතක් වෙනවා. ක්ලාස් එකට ගියත් බලනවා ඈ ඉන්නවද. ඊට පස්සේ තව කොයි හරි ගියත් බලනවා ඈ ආවද. ෆෝන් එක ගත්තත් ඈ මතක් වෙනවා. හැම වෙලාවෙම ඇය. උතුර මෙයාගේ හිත වැඩ කරන්නේම ඇයගේ සංකල්පනාත් එක්ක. ඒතර ස්ත්‍රියකට බැඳුන හිතින් ඔහු ඉන්නවා. හිත පටුයි. අනිත්‍ය කාමී ආදීනව දෙමව්පියන්ගේ දුක, දෙමව්පියෝන් තමන් වෙනුවෙන් මහන්සි වෙන එක, අනාගත ලෝකයේ සංකීර්ණ ලෝකයේ අනාගත ලෝකෙට මුහුණ දෙන හැටි කිසිවක් ඔහු හිතේ නෑ. තියෙන්නේ ස්ත්‍රිය ගැන බැඳුන හිත. ගෑනුමයි මතක් වෙන්නේ. මැරුණාට පස්සේ උපදිනවා. ඒ කර්මයට අනුව එක්කෝ ස්ත්‍රියගේ ශරීරයේ අසූචි බොක්ක උපදිනවා, නැත්තම් පිටිපස්සෙන් එන විදිහට උපදිනවා. පටුයි. කල්පනා කරන්න හිත චුට්ට පළල් වෙලා. මේ ආවට ගියට කියන එකක් නෙවෙයි. දවසක් මේ මගේ කනට ඇහුණ කතාවක්. අම්මා මැරෙනකොට දුව විවාහ වෙලා නැහැ. දුව ගැන හිත හිතා තමයි අම්මා මැරුණේ. මේ ගිට යන කල දසාවක් කිය. මැරිලා පිටිපස්සේ මාවා පෙරේති. ඊට පස්සේ මේ කතා බහ ඇති වුණේ අවුරුදු 30කට 25කට 30කට පස්සේ. 25ක් කියන්නකෝ. අවුරුදු 25කට පස්සේ තමයි මේ පෙරේති ඇවිස්සුනේ. ඊපස්සේ කතා කරලා දානේ දීලා නොයි දේවල් කරලා ඔන්න යන විදිහට කතා කළා. අන්න එතකොට තමයි ප්‍රීතිට මතක් වුණේ ඇඳුන්නේ. අවුරුදු 25ක් තමන්ගේ ඇඟේ වස්ත්‍රයක් නැහැ කියලා ප්‍රීතිට හිතුන්නේ නැහැ. ඇයි හිත වැඩ කළේ මොකේද? අර දුව කියන තැන. දැක්කද ප්‍රීති ලෝකේ පටු බව? ඒ නිසා අපි මිනිස්සු කියනවනේ අනේ ඇයි මැරිලත් මුන් අපිට වද දෙන්නේ කියලා. ඒ ප්‍රීතියන්නේ අපිට වද දෙනවා කියලා හැඟීමක් නැහැ. ඒ පිටිපස්සෙන් එනවා, පිටිපස්සෙන් එනවා. ඒක මනුස්සයාට කරදරයක් කියලා හිතන්න හිතක් ඒ ඇත්තන්ද නැහැ. හිත පටුයි. ඒ නිසා මන් නිසා තවක් කෙනෙකුට පීඩාවක්ද, අපහසුවක්ද, කරදරයක්ද, මේක හොඳයිද නරකයිද කියලා විමසන්නේ නැත්තම් ඒ හිත පටුයි. පටු තැනක උපදිනවා. කල්පනා වැඩ කරන්නේ. ෆෝන් එකක් අතට අරගෙන ෆෝන් එකේම ABV Facebook හෝ මොනවාරි වීඩියෝ බල බල රැලි වෙනකල් ඉන්නවනේ. උට දැන් මේ නිදිමතයි. මට හිත ගමනක් යන්න තියෙනවා. මේකෙන් මගේ කෙලිස් ඇවිස්සෙනවා, සල්ලි කැපෙනවා, කරදරයක් මගේ හිත පිරිනවා. කල්පනා කරන්නේ හිත පාටුයි. මේක බලන්න ඕන, කතා කරන්න ඕන, පණිවිඩයක් දාන්න ඕන. හිත පටුයි. පටු හිතක් තියෙන කෙනෙක් උපදින්නේ යම් තැනකද ඒ ඇයි උපදිනවා. ඔක තමයි පටු සිත ගන්නතොර. හිත පුළුල් කරගන්න එකම දෙයක ගැලෙන්න එපා. හිත පළල් වෙන්නේ බුදු බණත් එක්ක. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දවසින් දවස එක එක විදිහට ලෝකයේ ගැන විස්තර කළා. ඒ වහනකොට මේ හිත පළල් වෙනවා. අලුත් වෙනවා, නොදන්න දේවල් දැනගන්නවා. පිංගතුනි මේ යන තුරු බුදුබණ පද මහන්න, ධර්මයේ මහන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගල්ලෙන්වල වනේ හුදකලාව ගොඩක් අය කුසල් වැඩුවා. ඒ කාලේ මිනිස්සු මහ පිංවන්තයි. රහතුන්ගේ යුගය, දෙවියන් බඹුන් මිහි මණ්ඩලට පැමිණිච්ච යුගය, ඒ යුගයේ අවසන්. දැන් හැම තැනම ඉන්නේ අපිට ගොඩක් කරදර කරන අය. මේ වගේ බේරෙන්න තියෙන එකම එක පතිරූප දේශේ තමයි මේ උතුම් ධාතු ස්තූප වැඳ වැඳ ඉන්නේ. මේ ධාතු ස්තූප නිතර වැඳ වැඳ, බෝධින් වහන්සේලා වැඳ වැඳ, නිතර පිරිත් කිය කියා ඉන්න අයෙක්ට හොඳ පරිසරයක් හැදෙනවා. ඒ අය අමනුෂ්‍යයන්ගෙන් පෙළෙන්නේ නැහැ. අපි පින්වතුනි අපිට මොන මොන හරි ප්‍රශ්න තවත් තියෙන්න පුළුවා. මෙච්චරවත් පිනක් කරගෙන ඉන්නේ මේ ස්තූප වැඳ වැඳ ඉන්න නිසා, මේ බෝධින් වහන්සේලා වැඳ වැඳ ඉන්න නිසා, පිරිත් කිය කියා ඉන්න නිසා තමයි මෙච්චරවත් යහපතක් තියෙන්නේ. පැහැදිලි නේද? ඒ නිසා මේ වාගේ උතුම් ධාතු ස්තූප වඳිද්දී හිතත් පටු කරගන්න එපා. මේ වාගේ ස්තූප වඳිද්දී හොන්ටට බුදු ගුණ කියන්න, බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහි කර කර වඳින්න. හිත කේස ධාතුන් වහන්සේලා සිහි කළ වැඳලා, ග්‍රීව ධාතුන් වහන්සේ සිහි කළ වැඳලා, බුදුරජාණන් වහන්සේගේ මහා වීර ගුණේ සිහි කරලා, නවාරාදී බුදු ගුණ සිහි කළ සිත්සේ වඳින්න. හිත පළල් වෙනවා. මෙතෙන් ඇවිල්ලා පටු ප්‍රාර්ථනා කරන්න එපා. මොකද්ද පටු ප්‍රාර්ථනා? මම දැකලා තියෙනවා තරුණ දූල පුතාලා එනවා, කතාව පිට එන්නේ, වඳිනව යනවා, හිත පළල් නැහැ. වැඳ පින තියෙනවා, හිත පළල් නැහැ. ඒ සමහර අය ඇවිල්ලා ප්‍රාර්ථනවා, ওই තරුණ දූල පුතාලා හරි බොළඳයිනේ, මල් කලඹ මෙහෙම තියෙනවා, මල් වට්ටි දෙන්න මල්ලලා අපේ බලන්න බෑ. මොකද්ද පැතුම? උපනූපන් ජීවිතය ඔයා මගේ වේවා, මා ඔයාගේ වේවා. අත්තරෙන්නේ මේ ධාතු සෑයක් ළඟ පැතුවනේ. කර්මාන් රූපෝ ඊළඟ ජීවිතේ ගෑණි ඉපදිනවා යක්ෂණියක් වෙලා, කොල්ල මනුස්ස ලෝකෙ ඉපදිනවා, කොල්ලට බනාලා මහාන වෙන්න හිතෙනවා. දැන් පිටිපස්සෙන් එනවා කවුද? යක්ෂණිය. දැන් අර හාඳුරු ඇවිල්ලා සමන් දෙවියෝ ළඟ ඉල්ලා හිටිනවා, කේස ධාතු සෑය ළඟ, මාව මේ අමනුෂ්‍ය සෝදුරෙන් බේරගන්න කියලා. මේ සෑය ළඟ නේද දෙන්න එකට බැඳීම පැතුවේ? අත්තරින්න එපා කියලා. ඒ දෙක ඉදිරියේම මේ දෙවිවරු මැදිස්තයි, සමන් දෙවියෝ ආර්ය ශ්‍රාවකේ, බුදුරජාණන් වහන්සේ කාරණා දෙකේම මැදිස්තයි. පතන්න එපා හීන පැතුම්. මේ ස්තූප ළඟ සසර දුකෙන් නිදහස් වීම පතන්න. මේ ලාමක රාගය, ලාමක ද්වේෂය, ලාමක මෝහය, මේ කෙලෙස් ගිනි නිවන්න පතන්න. තව ඇහෙනවා අම්මලා දරුවෝ ගෙන්නගෙන ඇවිල්ලා, අනේ කේස ධාතු සෑයන් වාසින් ඉගෙන ගන්න ලැබේවා, උපනූපන් ජීවිතය අධ්‍යාපනය ලැබේවා. අම්මගේ තාත්තගේ කනට ගහලා ළමයි අද ඉගෙන ගන්න, ගුරුවරයාගේ කනට ගහලා ළමයි අද ඉගෙන ගන්නවා. ඔය හැම වැරද්දක්ම කරන් ඉගෙන ගත්තේ උන්නේ. හතපු දේ හම්බ වුණා, ගුණ දහම නැහැ. තව සමහරු ඇවිල්ලා පතනවා, හොඳ ගෙයක් ලැබේවා, හොඳ ගෙවල් වල ඉඳලා කරන්න තියෙන සියලු වසල වැඩ මිනිසු කරන්නේ නැද්ද? ඔය ගෙවල් වලම ස්වාමියාගේ වසලකම් ඉදිරියේ, බිරිඳගේ වසලකම් ඉදිරියේ පීඩාව නැමැති උල ඇනගෙන මිනිස්සු කොච්චර ඉන්නවද මාලිගාස්සේ? මාලිගාවක ඉන්නවා පීඩාව නැමැති උල ඇනගෙන. උලක් ඇනිච්ච කෙනෙක් රතු පලසක තිබ්බත් සැපයක්ද? උලක් ඇනගත්ත කෙනෙක් මල්යානක තිබ්බත් සැපයක්ද? උලක් ඇනගත්ත කෙනෙක් දෙව්ලොව වලා ගැබක් මත තිබ්බත් සැපයක්ද? උලක් ඇනගත්ත කෙනෙක් බඹලොව බඹ විමනේ තිබ්බත් සැපයක්ද? පීඩාව, කරදර, දුක ඇනගෙන මාර්ගාවල ඉන්නවා. ලොකු වාහනයක යනවා උල ඇනගෙන. පැතුව වාහනේ. අපි මේ ලෝකේ නොවින්දපු සැපක් නෑ, නොවින්දපු දුකකුත් නෑ, පතපු නැති දෙයකුත් නෑ. නොපැතුවේ රාග ද්වේෂ මෝහ දුරවීම. මේ දුක සදාතනික වේපා කියලා, සසර දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා. නොපැතුව පුතේ පතන්ඩ පතන්න මේ උතුම් ධාතු සෑවල් වැඳ වැඳ. කිලිස් ගිනි එපා, රාග ගිනි එපා, ද්වේෂ ගිනි එපා, මෝහ ගිනි එපා. අපගේ භාග්‍යතුන් වහන්සේගේ මේ උතුම් ධාතුන් වහන්සේලා ධර්මයෙන් හැදුනේ. ඒ ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියන්නේ මේ වගේ ධර්ම ප්‍රචාරයේ පවා, මේ ධර්මයේ මිනිසුන්ට ඇහෙන්න සැලසෙන එක පවා. අපිට ධර්මය අවබෝධ කර ගැනීම පිණිස කරන්න. ලංකාවේ එක්තරා කාන්තාවක් හිටියා. ඇය රහතුන් වහන්සේ නමකට රත්පැහැ වස්ත්‍රයක් පිදුවා. ඇය ටිකක් ලස්සන නැහැ. ලස්සන නැති කෙල්ලෝ පතන්නේම මොකද්ද? ලස්සන. කොණ්ඩෙ දිග නැති කෙල්ලෝ පතන්නේම මොකද්ද? දිග කොණ්ඩෙ. කටහඬක් හරියට නැති කෙනා පතන්නේ ලස්සන කටහඬ. හොඳ මිනිහෙක් නැති ස්ත්‍රිය පතන්නේ හොඳ මිනිහෙක්. හොඳ බිරිඳක් නැති කෙනා පතන්නේ හොඳ බිරිඳක්. දරුවෝ නැති කෙනා පතන්නේ දරුවෝ. මහා බොරු නම් කියන්නේ කියන්නේ ඔය බොරු කියලා. ඇය පැතුවා රන්වන් වස්ත්‍රී රහතුන් වහන්සේට පුදලා උපනූපන් ජීවිතේ අන් අයගේ මන මෝහනීය වෙන අන්න අය උමතුවන ලස්සනක් ලැබේවා කියලා. ඊළඟ ජීවිතේ ඉපදුනා රත්තරන් තිලකයක් වගේ කෙල්ල ලස්සනයි, ස්වර්ණ තිලකා. මේ ලංකාවේ 16 හැවිරිදි වෙනකොට ඇගේ ලස්සනේ ප්‍රභාස්වර භවෙන් ඒ ගමේ කොල්ල උමතු වුණා. කොල්ල කිව්වා මමමයි අර කෙල්ල බඳින්නේ කියලා. ඊළඟ කොල්ල කිව්වා උඹට දෙන්නේ නැහැ මමමයි බඳින්නේ කියලා. නිකම්ම කොල්ලු කා කොටා ගත්තා. අවසානයේ කොල්ලු කඩු කිනිසි වලින් ඇනගත්තා, මරා ගත්තා. නගර ප්‍රදේශ පිටින් කොල්ලු මරා ගන්න ගත්තා එක කෙල්ලෙකුට. අවසානයේ රජෙන් මේ කෙල්ල අරගෙන කඩුවෙන් කීතු කීතු කළා දැම්මා උඹ නිසයි මේක වෙන්නේ කියලා. ඔච්චර විනාශයක් වුණේ මොකද්ද? තැන පැතීම. පැතීම උත්තරීතර ප්‍රාර්ථනා පතන්න සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර සේවනය, ධර්මය අවබෝධ වෙන එක, සත්පුරුෂයන් ළඟ උපත, එහෙව පතන්න. අපි අද පතනදී හිත වැරදි කියලා තේරෙනකොට පතලා ඉවරයි. යසෝදරාවත් පතල සංසාරේ ඇවිල්ලා අර කැවුම් ගෙඩියක් නිසා උඹේපා කියලා පැතුවනේ. ඊළඟ ජීවිතේ ඉපදුනක් කුසපබාවති. බලන්නකො මේ පැතිමේ තියෙන බලය. ඒ නිසා මේ උතුම් ධාතු ස්තූප ළඟ සමහර ලාමක කොල්ලෝ, ලාමක කෙල්ලෝ, හීන හිත් තියෙන අය මෙතරම් ධාතු ස්තූප ළඟ මල් පුදලා වැඳලා කියනවා අර කෙල්ල මට යාළුවෙන්ට ලැබේවා. බුදු කෙනෙක්ගෙන් ඉල්ලනවද? කාමේ නැමැති කුෂ්ටි කහ කහ ඉන්න ගමන් තවත් ඒ කුෂ්ටි කහන්ට කුෂ්ටියක් හොයනවා. බුදු කෙනෙක්ගේ මහා ධාතු ස්තූපයක් ළඟ. හරි පුදුමයි. අපි දන්නේ එක්තරා ආරණ්‍යක හාමුදුරු නම මේ උතුම් මේගුණ සෑය වැඳලා නිකමට නිකමටද මන්දා ඒ සෑය වැඟ වැඳලා මේ ධාතු සෑය ආනුභාවේ මගේ තාත්තා අසනීප වෙලා ඉන්නේ. ඒ නිසා සමන් දෙවියන්ට මේ කියන්නේ මැරුණට පස්සේ තාත්තා ඔබ වහන්සේ ළඟටම ගන්න කිව්වා. අසනීප වෙලා හිටියේ තාත්තා. පුදුමේ කියන්නේ එදා රෑ තාත්තා මැරුණානේ. මෙලෙ ඉපදුනේම සෑය ළඟ. පස්සේ හාඳුරන්න මහිතේ කතා කරලා හරි සම්බන්ධ වෙලා මගෙන් ඇහුවා ඇයි හාඳුරනේ වෙන්නේ කියලා. මේසා උතුම් ධාතු ස්තූපයක් ළඟ උපසම්පදා භික්ෂුවක් නන්ල තියලා පතන පැතිල්ල සෙල්ලම් කරන්න එපා ධාතු ස්තූපත් එක්ක. ජයශ්‍රී මහ බෝධින් වහන්සේලා ළඟ සරණ සොයාගෙන කෙලෙස් ගිනි නිවා ගන්නට ඖෂධය සොයාගෙන එන්න. මේ ධාතුන් වහන්සේලා ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨයි. එදා බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ සිටිනකොට ආකාශයේ බකනිටා බ්‍රම්බලෝ දක්වා දිව්‍ය විමාන අයින් වුණා කියලා. අදටත් මේ සෑය කිලින්ම ආකාශයට දිව්‍ය විමාන අයින් වෙලා තියෙනවා. කේසධාතු සෑය ආනපාන දිව්‍යම් බඹ වඳින මහ සෑය. ඒ ඇවිල්ලා ෆොටෝ ගන්න එපා. ඕන තරම් ඉන්ටර්නෙට් එකේ ෆොටෝ ඇති ඒවා ගන්න. තමන්ගේ අතින් ෆොටෝ ගන්න එපා. ඊළඟට කොල්ලෝ කෙල්ලෝ අත් බැඳගෙන පටලවාගෙන කාම ලෝකෙ සැරිසරන්න එපා. එක මලක්ද ගේන්නේ මල සන්තෝෂෙන් පුදන්න. බුදුගුණ කී කියා වඳින්න. අනවශ්‍ය කතා බහ මේ මල්ුවේ එපා. හිත පුළුල් කරගන්න පටු සංකල්පනවල ඉන්න එපා. ලෙඩෙකුට වුණත් ආශිර්වාද කරනවා නම් හොඳට තෙරුවන් වැඳලා බොජ්ජංග පිරිත් සජ්ජායනා කරලා අඟුලිමාල පිරිත් ආදී සජ්ජායනා කරලා මෛත්‍රිය සිහි කරලා කේස ධාතුන් වහන්සේලා වැඩ සිටින බව සත්‍යයි, ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩ සිටින බව සත්‍යයි, මේ ගුණ මහා සෑය බොහෝ දෙනාගේ දුක් දුරු කරන බව සත්‍යයි, බොජ්ජංග පිරිත්වල ධර්මානුභවයෙන් සත්‍යයි, මේ රෝගියා සුවපත් වේවා කියලා දහම් සිතින් සිත් පතන්න. එහෙමනි පූජා පවත්තන්න. වරද්ද ගන්න එපා. නීච ප්‍රාර්ථනා කරන්න එපා. අද්දම හිතට ගන්න මම නම් ධාතු සෑයක් ළඟ බෝධියක් ළඟ කාමයක් නම් පතන්නේ. කාමේ නිසාමයි අපි දුක් විඳින්නේ. මෙච්චර දුකක් විඳින්නේ කාමේ නිසා. මෙච්චර උතුම් ධර්මයක් තියෙද්දි අපි කට කැඩෙන කල් මේ බුද්ධ ශාසනය අවසන් යුගයයි කියලා කියද්දිනුත් සමහර තරුණයන්ට ධර්මයට ආසයි තිල්ලත් උතුම් නෙක්කම් මේකට එන්න බැරි කාමේ නිසා. අත්හැරගන්න බෑ. අර ගෙවල් වල මිනිස්සු දුක් විඳින්නේ මොකක් නිසාද? කාමේ නිසා. අත්හරින්න බෑ. ඔයාලා ওই දුක් අන්දරේ ඔක්කොම විඳින්නේ මොකක් නිසාද? කාමේ නිසා. අත්හරින්න බෑ. පතන්ට සෑ රජුන් වහන්සේ තුල වැඩ සිටින ධාතුන් වහන්සේලාට වැඳ වැඳ නික්කම්මය සත්පුරුෂ ඇසුර ධර්මාවබෝධය මේ දුකින් නිදහස් වීම පතන්න. එක බැඳීමකින් බැට කකා ඉන්න කෙනා තව බැඳීමක් පතන්න එපා. මන් දුක් විඳින්නේ බැඳීමක් නිසා. මට මේ උපනූපන් සංසාරේ මගේ හිත බැඳෙන්න එපා කියලා පතන්න. රාගය නිසා නම් බැටකන්නේ, කාමේ නිසා නම් බැටකන්නේ, ඒ කෙලෙසේට නින්දා කර කර බැහැර කරන්න පතන්න. ඔන්න අද කියලා දුන්නා සෑරදානන් වහන්සේගේ වරුණ හිත පටු කරගන්න එපා කියලා දුන්නා. නිතරම බලන්න එකම තැනද අපේ හිත කැරකෙන්නේ කියලා, පොඩි දේ තුල. එහෙමනම් යාගේ හිත පටුයි. පුළුල්ව හිතන්න. පුළුල්ව හිතන හිතක් හදන්නේ ධර්මයෙන්. නිතර ධර්මය අහන්න. ඊළඟට පින්වතුනි අවසාන වශයෙන් කියලා දෙන්න. මේ පටු හිත ජයගෙන දුගති ලෝකවලට වැටෙන්නේ නැතුව මේ බුද්ධ ශාසනයේ අවසාන යුගයේ අවසාන පිළිසරණ ගන්න ක්‍රමය කියලා දෙන්න. මක් නිසාද? ඉදිරියට සුගතිය යන අය බිහි වෙන්නේ නැති තරම්. මේ යන කාම සැඩපහර මිනිසුන්ගේ හිත අවුල් වෙන විදිහ, බොළඳකම, මිනිසයන්ගේ හිත පළල් නැති බව. ඇයි බලන්න ගෙවල් වල තියෙන්නේ ඇඳිල්ලමනේ, පීඩාවමනේ, කතා කළොත් අමනුෂ්‍ය ප්‍රශ්නයක් නේ, ප්‍රේත භූත ප්‍රශ්නනේ, තරුණ ළමයිට කතා කරපු ගමන් කාමේ ප්‍රශ්නනේ. කොච්චර පටු වෙලාද මේ වගේ අන්ධකාර ලෝකයකින් සුගතිය කරා යන්නේ ඉතාමත් සුළු පිරිසක්. ඒ සුගතිය කරා යන්න නම් කාරණා පහක් තියෙන්න ඕන. මොකක්ද ඒ කාරණා පහ? සීක බල, ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. මොනවද ඒ කාරණා පහ? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ශ්‍රද්ධා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගන්න පහන් සිත. මේ ධර්මය අහනකොට ඇත්ත නේද, මේක ඇත්ත නේද කියලා හිත පහදින්නේ ශ්‍රද්ධාවට, ඒක පිළිගන්නේ ශ්‍රද්ධාවට. සීලය කියලා කියන්නේ පංච සීලය රකින්න. හරි, ඔයාලට උපසම්පදා වෙන්නත් බැරි නම් සාමනීර සීලයක් රකින්න බැරි, ඒත් බැරි නම් මහාන වෙන්නත් බැරි නම් හතර පොයට සිල් ගන්නත් බැරි නම් සීල්පද පහක් රකින්න. මහා වීරයාණන් වහන්සේ දසමරුම් පරදා සම්මා සම්බුදු වෙලා කෝටි සංඛ්‍යාත පිරිසක් සසරින් එතරට වැඩිය බුද්ධ ශාසනේ ලොකු දෙයක් කරන්න එපා, බැරි නම් පහක් කරන්න, සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, වැරදි කාම සේවනය කරන්න එපා, බොරු කියන්න එපා, මත්පැන් මද්දරේ පාවිච්චි කරන්න එපා. ඔය පාරකින්ද තවත් තමන්ගේ ජීවිතේ සුද්ධ කරගන්න ආසයි නම් පොයට අටසිල් සමාදන් වෙන්න. සීලය, ශ්‍රද්ධා, සීල, සුත. සුත කියන්නේ දහන් දෙනම. එයා දහන් ධර්මය අහනවා, එකක් හරි පුරුදු කරනවා. ශ්‍රුත, ඔන්න අද ඇහුවා බණ, අද ඉඳලා හිතනවා මන් ලාමක ප්‍රාර්ථනා කරන්නේ සෑයවල් ළඟ, බූති ළඟ. අන්න අහපු දේ ක්‍රියාත්මකයි, ශ්‍රුතවන්තේක. හිත එකකම පටු කරන්නේ. දැන් හිතනවා මම මෙහෙම හිත හිතා ඉඳලා මම මැරුණොත් එම කොහේ උපදීද දන්නේ නැහැ. මම කෙල්ලෙක් ගැන හිත හිතා ඉඳලා මැරිලා කොහේ උපදීද දන්නේ නැහැ. මම මේ ෆෝන් එකේ ඉඳලා මැරිලා මේ වෙලාවේ මැරුණොත් මං කොහේ උපදීද දන්නේ නැහැ. මගේ හිතේ ආසාවල් ඇති වෙන විදිහට මම මැරුණොත් කොයි ලෝකෙ උපදීද දන්නේ නැහැ. එයා සංවර වෙනවා. ඇයියාට මැරිලා උපදින ලෝකිය ගැන බණ අහලා තියෙනවා. පුදුමේ කියන්නේ බලන්නකෝ, එක විවාහ වෙච්ච දවසේ දෙන්නා මැරුණා, මිනිහා ඉඩම් ගැන හිත හිතා මැරුණා, බිරිඳ ගෑ මේ ස්වාමියා ගැන හිත හිතා මැරුණා, එක ගෙදරම ඉපදුනා, දෙන්නට දෙන්න පේන්නේ. පුදුම වැඩේනේ මේක, පුදුමයි. දැක්කද ප්‍රේම දෝෂ, ප්‍රේමේ භයංකාරකම්. මිනිසා අහපු බන්න පුරුදු කරනවා. ශ්‍රුතයි, සද්ධා, සීල, ශ්‍රුත නිතර බණහනෝය. තියාග කියන්නේ දන් දෙනවා. තියාගේ සඵල වෙන්නේම එක දෙයක් දුරු කරොත්. තියාගේ කියන්නේ දෙනේවා, දෙනවනේ, දන් දෙනවනේ. ඒක තියාග සම්පatti වෙන්නේ තව දෙයක් දුරු වෙන්න ඕන. මොකද්ද? මොකක් දුරු වෙන්න ඕනද? මසුරුකම. දුන්න දේ අත්හැරලම දෙන්න ඕන. ආයෙක ගැන හොයන්න හොඳ නැහැ. ඇයි දුන්න දේ ආයෙ අල්ලගත්තොත් බහිරවෙක් වෙනවා. පැහැදිලිද මං කියන එක? දුන්න දේ අත්හැරලම දෙන්න. දානයක් දෙනකොට අත්හැරලම දෙන්න. දානයක් තමන් දීලා තමන් වැඩට කිවරලා එනකොට තමන්ට බත් කටක් නැත්තම් සතුටු වෙන්න. තමන්ගේ දානෙ ඔක්කොම කාලා කට්ටිය සතුටු වෙන්න. මසුරු වෙන්න එපා, මට තිබ්බේ නෑ කියලා. යමක් පූජා කළා සතුටු වෙන්න. ඒක ත්‍යාග සම්පත්තිය. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ප්‍රඥාව කියන්නේම ඉපදින මැරෙන ලෝකය ගැන කල්පනා කරනවා. පටුසිතේ අනතුරු කල්පනා කරනවා. අනිත්‍ය ගැන හිතනවා. දුක ගැන හිතනවා. අනාත්මය ගැන හිතනවා. මට මගේ මගේ ආත්මය කියලා හිතන්ට අල්ලගන්න දෙයක් නැහැ මේ ලෝකේ. අපි කවදා හරි වෙන් වෙලා යනවා. වෙන් වෙලා නරක ලෝකෙට ගියොත් එක දැන හිටියක් පේන්නේ නැහැ. ඔය උපමාව ගන්න මං කියපු කතාවට. පුදුම සංසාරයක්. වැස්සට අම්බලමකට ගොඩ වුණා වගේ අපි මේ ආවේ. මේ ආයසිවරුනම විසිරිල යනවා කොහේ කොහේ යයිද දන්නේ. ඒ නිසා මැරිලා ඉපදෙනවා කියන එක හිතන්න, ඊළඟට මැරෙනවා කියලා හිතන්න, එච්චර ඒක ප්‍රඥා සම්පත්තිය මේ මරණානුස්සතිය. දුර තමයි ජීවිතේ ගොඩාක් හැදෙන්නේ. වරදි නැගීටින්ද ඒක ප්‍රඥා සම්පත්තියට අයිති. පසු තැවි තැවී ඉඳලා මෝඩවෙන්ට එපා. පරණ වැරදි ගැන හිත හිතයින්ට එපා. තමන් අසූචි කරපු දෙයක් මේ බලාපම් මං කක්ක කළා කියලා පෙන්න පෙන්න යන්ට එපා. ඊයේ වැසිකිලි කරපු දේවල් අද හොය ඔයා ගිහිල්ලා අමන්දන්ට එපා. වැසිකිලි කරපු පෝච්චයට වතුර ගහලා යවලම දාන්න. පරණ වැරදි අමතක කරලම දාන්න. අමන්දන්ට එපා. වැසිකිලි වලට පෝච්චයට වැසිකිලි කළා වගේ කියලා හිතන්න විච්ච වැරදි ඉක්මනට වතුර දාන්න. තමන්ගෙන් වෙච්ච හොඳ, තමන්ගෙන් හොඳ දේවල් ලස්සන මල්ලාසනයක් දිහා වගේ බලාගෙන ඉන්න. මනාව සරසපු ස්තූපයක් වගේ තමන්ගෙන් වෙච්ච හොඳ දේවල් දිහා බලබලා ඉන්න. ඇයි ඔයාලා හොඳ දේවල් කළා නැද්ද? ඕන තරම් තියෙනවා. අන්න ප්‍රඥාව තැවෙන්නේ. කොච්චර පින් කළත් වෙච්ච වැරදි ගැන තැවි තැවි ඉන්න කෙනා නායක වෙනවාමයි මැරුණාට පස්සේ. කොච්චර පින් තිබ්බත් දෙබිඩි චරිතය කියන්න එකක් කරන්න එකක් මැරුණාට පස්සේ නාගලෝක යනවා. මේ හොඳට පින් කරනවා බණ අහනවා කතා කළොත් අඬ වැඩියාවක්. අඬනවා වැළපෙනවා පීඩාව දුක ඕවමයි කිය කියා ඉන්නේ. මෙච්චර සෑ වඳිනවා පින් කරනවා. මැරුණට පස්සේ නයික් හිත රිජු කරගත් යුතු වෙනවා. අපි පින්ම සීකල යුතු වෙනවා. ප්‍රඥාව හොඳට ගලව ගන්න ඕන. අනිත්‍ය දේවල් මේවා අනිත්‍යයි කියලා හිතන්න ඕන. අතීතං නිරුද්ධං විපරිණතං. අතීතේ නිරුද්ධ වෙලා ගියා, වෙනස් වෙලා ගියා හිතන්න එපා ඒවා ගැන. ඒ නිසා මේ වාගේ උතුම් ධාතු ස්තූප වඳින්න, කුසල් වඩන්න, මුළු ජීවිතේම කාරණා පහකට ගොනු කරගන්න. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ශ්‍රද්ධාව නසාගෙන කරන්න එපා කිසි වැඩක්. සීලේ නසාගෙන කරන්න එපා කිසි වැඩක්. දහන් දැනුම නැති වෙන විදිහට කටයුතු කරන්න එපා. මසුරු වෙන විදිහට කටයුතු කරන්න එපා. මොකාක්වත් දන්නේ නැති අන්ධ බාල පෘතජ්ජන විදිහට ගත කරන්න එපා. තමන් කරන දේෙන් දැන් මේ අද ඔන්න බලන්න, අද ස්තූපී මනාව සැරසුවා, පින් කළා. මේ බණපද කියනකොට දැන් සෑයේ සරසපු දේවල්ද බණට දිහිත යන්නේ ධර්මයට. මේ තමයි නිමිත්ත. ඒ කියන්නේ මේ ඇසුරු කරගෙන තමයි දහම් කතාවට එන්නේ. ඒක තමයි දහම් කතාවේ දොරටුව. ඒ නිසා පොඩ්ඩක් සරසලා හරි ගොඩක් බණ අහන්න. එතකොට ලොකුවට සරසලා සරසලා මහන්සි වෙලා දාඩිය පෙරාගෙන සාදු කියලා යනවට වැඩිය එකමලක් හරි පුදලා බණපදයක් කාලා හිත සනසාගෙන යන එක හොඳ නැද්ද? අද සද්ධාවත් ඇති වුණා, සිල් රකින්න ඕන කියලාත් හිතුණා, බණත් ඇහුවා, මලක් හරි පුදලා අත්හැරියා, ජීවිතේ අනතුරුගෙන ඇහුවා. මේකෙන් ගොඩ යන්න නම් ඔයාලා එන්න පුළුවන් නයින් අතර ඉඳලා, යකුන් අතර ඉඳලා, දෙවියන් අතර ඉඳලා, රකුසන් අතර ඉඳලා, නිරේ ඉඳලා, තිරිසන් ලෝක ඉඳලා, කොයි ලෝක ඉඳලා ආවත් මේ පින්ම උඩට පනින්න නම් පහක් ඕන. මොනවද? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ඔන්න විස්තරය කිව්වා. අපි මේ හැම පිනක්ම කරන්නේ අපාය දොරටු ඇරිලා තියෙද්දින්ද වැහිලා තියෙද්දින්ද කියන්නකෝ. සතර අපාය දොරටු ඇරිලා තියෙද්දින් තමයි පින් කර කර යන්නේ. හැබැයි බුදුරජාන් වහන්සේ වදාලා ශ්‍රද්ධා සීල සුත තියාග ප්‍රඥා තිබ්බොත් සුගතිය දොරටුවත් ඇරෙනවා, මෙහෙට වැටෙන්නේ නැහැ කිව්වා. එහෙනම් ඔතන තමයි රැකවරණේ තියෙන්නේ. දොරටු ඇරිලා තියෙන නිසා සතර අපායේ අපේ පොඩි දෙයින් වැටෙන්න පුළුවන් සතර අපායට. හිතත් පටුයිනේ. හිත පටු කෙනාට චූටි ලුණු කැටේ ඇති පුංචි වතුර භාජනයේ ලුණු රහ වෙනවා. හිත පළල් වෙච්ච කෙනාගේ අතිමුත් වැරද්දක් වෙන්න පුළුවන් ගංගාවකට වැටුණ ලුණු කැටයක් වගේ. ගංගාව ලුණු රහ වෙන්නේ නැහැ. පැහැදිලිද මං කියන එක? අන්න ඒ වගේ. අපි කැමති ඔයාලගින් දෙව්ලෝ පිරෙනවා. මේ බුද්ධ ශාසනේ බණහපු අය දෙව්ලෝ යනකොට සාදුකාර දෙනවා. අනිත් අයට පේනවා බුදුසසුනේ ආශිරිය. ඔවුන් බුදුසසුනට ප්‍රශංසා කරනවා. ඔවුන් නේද ශාස්ත්‍රු ශාසනයට ගරු කරපු අය. ඔවුන් නේද ශාස්ත්‍රු ශාසනයට ප්‍රශංසා කරපු අය. එනිසා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා කියන මේ සීක බල ධර්මය පුරුදු කරගන්න. දැන් ආයෙත් කියන්න බලන්න මොනවද මේ සීක බල ධර්ම? ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා, ඒ ගුණ ධර්ම පුරුදු කරගන්න. ඒක තමයි ඔබට තියෙන රැකවරණේ. මේන්න මේ බණපදේ තමයි මේ ගුණ මහසෑ වරුණේ ඔබට ලැබෙන ආශිර්වාදය. ඒ ආශිර්වාදය ගන්න. ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පළමුව වැඩහිඳ ඒ උතුම් පිම්බිමේ කේස ධාතු ග්‍රීවා ධාතු තැන්පත් වූ මිය ගුණ මහා සෑ රජුන්ට අපගේ ජීවිතේ පූජා වේවා. සාදු සාදු. උතුම් සෑ රජුන් වැඳ පුදාගෙන දහම් කතා කරමින් ධර්මයේ ශ්‍රවණය කරමින් රැස්විච්ච කුසල සම්භාරය අනුවසින් අපි සියලු දෙනාට බුදු සසුනේ පිහිටම ලැබේවා. මේ පිම්බලෙන් ශ්‍රද්ධාව දියුණු වේවා, සීලේ දියුණු වේවා, සුතේ දියුණු වේවා, ත්‍යාගේ දියුණු වේවා, ප්‍රඥාව දියුණු වේවා. අපි කාටත් සසර දුකින් නිදහස් වෙන්න මේ සියලු පින් හේතු වාසනා.